संसार सारोग विनीतनी सम सन्नीत सातं सुचिसारधि सम संधीर कं स्वन्न तनूपलासं संलापदेशिं पनमे भिसासं संसाभिगं केवलमोहनासं सन्नाह कन्मार रने विशेषं संसेवितं दासि मुदारहासं संहार धम्मं पनमे सदासं संदास गन्नासित पापनासं सन्नापदंसिं हतगोरपासं सम्पारगामिं सुचिसारवासं संवारसंगं पनमे रसासं සතර සැඩ සායුර නවතා නිවන් වැඩ පැතිර නැනැති දිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැම් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයේ දෙවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවු හැම නසන බව මෙමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතාපින් සරු මහසඟන නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දංස ඒතු විඤ්ඤු පුරිසෝ අසටෝ අමායාවි උජුක ජාතිකෝ අහමනුසාමි අහම් ධම්මං දේසේමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ අවසරයි. සදෑවත් වාසනාවන්ත පින්නතුනි, අද මේ පින්නතුන් පොහෝ දිනේ නිමිති කරගෙන සිල් සමාදන් වෙච්ච අවස්ථාව මේ වෙලාවට නිමිත ධර්ම දේශනාවට ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්නට බලාපොරොත්තු වෙන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි කරුණාවෙන් දේශනා කළ සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව. පින්වතුනි, අද අප විශේෂයෙන්ම ධර්ම සාකච්ඡාවට සමගාමීව මිහිඳු මහරහතන් වහන්සේ කරපු සේවාව ගැන අප සිහිපත් කරන අවස්ථාව. මොකද මේ පොහොය විශේෂයෙන්ම පොසොන් පොහොය නිසා ලාංකික බෞද්ධයන් හැටියට විශේෂයෙන්ම අපි පොසොන් පොහේ වැදගත්කම මිහිඳු හාමුදුරන්ගේ ලංකා ගමනේ අපි සිහිපත් කරන දවසෙන්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 236ක් ගත වෙන අවස්ථාවේදී තමයි ඉන්දියාවේහි ධර්මාශෝක රජතුමාගේ කාලය සිදු කළ ධර්ම සංගායනාවෙන් අනතුරුව ලෝක රටවල් 9කට ධර්ම ව්‍යාප්ත කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි ලංකාවට බුදුදහම ලැබුණේ. ඒ බුදුදහම ව්‍යාප්ත කරපු බොහෝ රටවල්වල කාලයක් යද්දී බුදුදහම වියකී ගියා, අතුරුදහන් වුණා. එහෙත් මිහිඳු හාමුදුරුව කරපු ඉතාම දූරදර්ශී ක්‍රියාපිළිවෙලෙහි ප්‍රතිඵලයක් හැටියට ලංකාව ස්ථාවර ලෙසම බුදු සමය මුල් බැසගත්තා. ඒකට හේතුව තමයි මිහිඳු හාමුදුරුව ලංකාවට වඩින්න කලින්ම ලංකාවේ පරිසරය තේරුම් අරගෙන කළ යුතු වැඩපිළිවෙල පිළිබඳව කලින්ම සැලසුම් කරලා ඒ සඳහා පූර්ව සූදානමකින් තමයි උන්වහන්සේ ලංකාවට වැඩම කළේ. මිහිඳු හාමුදුරුව ලංකාවට වැඩම කිරීමට උන්වහන්සේට ආරාධනා ලැබෙනකොට ලංකාවේ කවුද රජ කරපු රජතුමා? මිහිඳු හාමුදුරන්ට ආරාධනා ලැබෙනකොට පිනතුනි, මිහිඳු හාමුදුරන්ට ඒ තුන්වෙනි ධර්ම සංගායනා සිදු කරපු මොග්ගලී පුදිත හාමුදුර ඇතුළු පිරිස ඒ ස්වාමීන් වහන්සේලා උන්වහන්සේ ලංකාවට වඩින්න ආරාධනා කරනකොට ආරාධනා ලැබෙන මොහොතේ ලංකාවේ රජකලේ මුඩසීව රජතුමා. හැබැයි මිහිඳු හාමුදුරුව තේරුම් ගත්තා මුඩසීව කියලා කියන්නේ බොහොම දුර්වල රජ කෙනෙක්, වියපත් කෙනෙක්. ඔහුගෙන් පස්සේ ඊළඟට බලයට එන රජතුමා එනකන් මාස කිහිපයක් ඉන්දියාවේ ප්‍රමාද වුණා. වේදිසාගිරි කියලා ප්‍රදේශයේ මිහිඳු හාමුදුරන්ගේ මෑණියන් වාසය කරපු ප්‍රදේශයේ මෑණියන් සමග එය ආශ්‍රිතව ආරාමයක කාලයක් වැඩ සිටියා. ඊට පස්සේ මුටසීව රජතුමා මාසකට දෙකකට පස්සේ මිය ගියා. ඊට පස්සේ තමයි දේවනපියස රජතුමා රාජ්‍යත්වයට පත් වුණාට පස්සේ තමයි මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කළේ. ඒ ආරාධනා ලැබලා ලංකාවට වඩින තුරු මිහිඳු හාමුදුරුවෝ ඒ සඳහා සූදානම් වුණා. ලංකාවේ තිබිච්ච භාෂා ව්‍යවහාරය ඉගෙන ගත්තා. ඒ විතරක් නෙවෙයි, ත්‍රිපිටකයේ කටපාඩම් කළා. ඊට අදාළව තිබිච්ච අට කතාදී සියල්ලක්ම උන්වහන්සේ වාචස්ග්‍රහණය කළා. උන්වහන්සේ සමග වැඩම කරන පිරිස පිළිබඳව සැලකිලිමත් වුණා. ඒ සියල්ලක්ම සහිතව පූර්ව සූදානමින් තමයි උන්වහන්සේ ලංකාවට වැඩම කළේ. සාමාන්‍යයෙන් රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මේ පිනුතුන් අහලා කියනවා කත කිච්ච කියලා කියනවා. නාපරං ඉත්තත්ථාය පාතුම් කියලා කියනවා. රහත් වුණාට පස්සේ ඊට පස්සේ කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. කෙලෙස් දුරු කිරීම සඳහා කළ යුතු වැඩ කොටස කායි ඉතුරු වෙන්නේ නැහැ. නමුත් පිනුතුනි, ඒ වුණත් රහතන් වහන්සේ කෙනෙක් රහත් වුණාට පස්සේ ලෝකයා වෙනුවෙන් යම්කිසි විශේෂ මෙහෙවරක් කරන්න බලාපොරොත්තු වෙන අවස්ථාවකදී ඇතැම් විට සාමාන්‍ය මට්ටමේ කෙනෙක් හැටියට අභිඥා නැතුව රහත් වෙච්ච කෙනෙක් ඉන්නවනම් රහත් වුණාට පස්සේ ඇතැම් විට අභිඥා ලබා ගන්න පුළුවන්. එහෙම ලබන්නේ තමන්ගේ ආත්ම දෘෂ්ටි වැඩි කර ගැනීම හෝ තමන් ඉස්මතු වීම සඳහා නෙවෙයි. ඒ කරන්නේ ලෝකයට ධර්ම දේශනා කරලා ලෝකයට යහපත කිරීම සඳහායි කරන්නේ. දැන් මේ ත්‍රිපිටකය පාඩම් කිරීමත් ඒ වගේ දෙයක්. සාමාන්‍ය කෙනෙකුට වඩා ඉක්මනින් පුළුවන් රහතන් වහන්සේ කෙනෙකුට. උන්වහන්සේලාගේ හිත පිරිසිදුයි, සතිය දිනුයි, එනිසා වේගවත් වේ කටයුතු කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ පදනමෙන් තමයි මිහිඳු හාමුදුරුව ලංකාවට වැඩම කළේ. වැඩම කරලා මුලින්ම අනුරාධපුරයේ අම්බස්ථලයට වැඩම කළා. එතෙන්දී දේවානම්පියතිස්ස රජතුමා මුණ ගැහුණා. මුණ ගැහිලා මුල් දවසේ රජතුමා සමඟ සුහදව කතා කළා. ඊට පස්සේ දවසේ මහමෙවුනාට වැඩම කළා. මහමෙවුනාවේ අනුරාධපුර මහමෙවුනාවේහි දවස් 20 ගානක් උන්වහන්සේ හිටියා. ඊට පස්සේ බුදු සමයේ මූලික කරුණු දේශනා කළා රජතුමා ඇතුළු පිරිසට. උන්වහන්සේ මුලින්ම දේශනා කළේ චුල්ලහත්ති පදෝක්ම සූත්‍රය. ඇතාගේ ඇත්තියවරක් උපමා කරගනිමින් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි ප්‍රසාද ඇති කරගෙන නිර්වාණාභෝධය කරා යන ගමන් මඟ අනුපිළිවෙලින් විස්තර කරපු සූත්‍රයක් තමයි චුල්ලහත්ති පදෝක්ම සූත්‍රය කියලා කියන්නේ. ඒ සූත්‍රය දේශනා කළ රජතුමාගේ පැහැදීම ඇති කරලා ඉන් පස්සේ විමානවත්තු පේතවත්තු කියන ග්‍රන්ථ දෙකේ තියෙන කතා ප්‍රවෘත්ති පැහැදිලි කළා. ඇයි උන්වහන්සේ ඒ දේශනා තෝරගත්තේ? විමානවත්තු පේතවත්තු කියලා කියන්නේ පින්නතුනි, විමානවත්තු වලින් කියන්නේ කුසාදහම් කරලා මනුස්ස ලෝකේ ඉඳලා පින්දහම් කරලා සුගතිගාමී වෙච්ච අයගේ කතා ප්‍රවෘත්ති සඳහන් වන්නේ. පේතවත්තු කියන ග්‍රන්ථයේ සඳහන් වන්නේ මනුස්ස ලෝකේ ඉඳලා අකුසල කරලා දුගතිගාමී වෙච්ච අයගේ කතා ප්‍රවෘත්ති. මේ සියලුම කතා ප්‍රවෘත්ති පින්නතුනි ගොතපුව නෙවෙයි බුදුරජාණන් වහන්සේ සියසින් දැකපුවා. මුගලන් හාමුදුරුව ඇතුළු රහතන් වහන්සේට මුණගැහිච්ච චරිත තමයි මේ ග්‍රන්ථවල සඳහන් වන්නේ. එතකොට අකුසල කරෝතින් දුගතිගාමී වෙනවා, කුසල කරෝතින් සුගතිගාමී වෙනවා කියන මූලික දැනුම ලාංකික සමාජයට හේතු ගැන්නුවා මිහිඳු හාමුදුරුව. අපිට කියන සරල වචන වලින් කියනවා නම් 6-4 කියලා දුන්නා. 6-4 කියන්නේ මොකද්ද? 6 කියන්නේ පින් කරෝතින් මෙන්න දිව්‍ය ලෝක 6ට යන්න පුළුවන්. අකුසල කරෝතින් මෙන්න සතර අපාය. 6 කියන්නේ දිව්‍ය ලෝක 6, 4 කියන්නේ සතර අපාය. දැන් අපි කියන්නේ යා 6-4ක් දන්නේ නැහැ කියලා. දැන් මේ පෙන්නතුන් දැනගෙනද හිටියේ? මෙතන අය සමහර අය 6-4ක් දන්නේ නැති අය තමයි බලන් ගියා. එතකොට පින්නතුන් ඔන්නෝයි 6-4 තමයි අපට මුලින්ම කියලා දුන්නේ. පින් කරෝතින් මෙන්න යන මාවත, පව් කරෝතින් මෙන්න යන මාවත කියලා මුලින්ම 6-4 කියලා දුන්නා. ඊට පස්සේ බාල පඬිද සූත්‍රය ආදී සූත්‍ර ටිකෙන් ටික විස්තර කළා. පින්නතුනි මේ දහමහා කුලාංකික සමාජයය මුලින්ම පැවිදි වුණේ රාජකුමාරවරු මහා ආරිට්ඨගේ නැමැතිවරයා ඇතුළු කුමාරවරු 56 දිනක් මුලදී පැවිදි වුණා. ඊට පස්සේ අනුලාදේවිය ප්‍රධාන කාන්තාවන් පැවිදි වුණා සංගමිත්තා මෙහෙණිය වැඩම කළාට පස්සේ. පින්නතුනි මුලින් 56 දෙනාට අර වැඩම කරපු ස්වාමින් වහන්සේලා 6 නමට මුල් කාලේ මිහින්තලේ ආශ්‍රිතව ගල්ලෙන් සෝදානම් කළා. ඒවට අපි කියනවා දෙසටක් ලෙන් කියලා කියන්නේ, 62ක් ලෙන් කියලා කියන්නේ. මේ 62ක් ඇන්නේ අර වැඩම කරපු 6 නමටයි, අර 56 දෙනාටයි, ඔක්කොම 62මයි. මේ 62මට මේ මිහින්තලේ ආශ්‍රිතව ගල්ලෙන් සකස් කළා. ඉති මිච්ඡේමම් පිළිසකර කළ පූජා කළා. පින්වතුනි මෙතනින් ව්‍යාප්ත වෙච්ච මුල් බැසගත්තු බුදු සමය තුලින් ලැබිච්ච ආලෝකය ලාංකික වංශ කතාවල සඳහන් වෙනව කොහොමද කියලා. පින්වතුනි ඒ කාලේ සඳහන් කරන රජරට ප්‍රදේශයේ මිනිසුන්ට වී ටිකක් වේල ගන්න අවුව වැටෙන්නේ නැහැ කියලා. ඇයි එහෙම කියන්නේ? රහතන් වහන්සේලා නිතර මහසින් එහෙම වැඩම කරනවා, ඉරව්ව පොළොවට වැටෙන්නේත් නැහැ කියලා. ඒ තරම් රහතන් වහන්සේලාගෙන් පිරෙල ගිය සමාජයක් තිබුණා කියලා. ඇතැමිට කෙනෙකුට කියන්න පුළුවන් මේක අතිශෝක්තිය කියන කාරණයක් කියලා. නමුත් වෙනතුනි ස්වාමීන් වහන්සේලාගෙන් පිරී ඉතිරිලා ගියා. දැන් උනස් මහමෙවුනාවේ ආශ්‍රිතව තියෙන ඒ ස්වාමීන් වහන්සේලා පැම්පහසු වෙච්ච ස්ථාන දිහා බලනකොට මේ පින්තුන් ඇතැමිට දැකලා ඇති මහා විල් වගේ තියෙනවා. ස්වාමීන් වහන්සේලා ඇතැම් ස්ථානවල 19කට එක විට බැහැලා පුළුවන් ආන පොකුණු තියෙනවා, ඇත් පොකුණු වගේ තැන්. රහතන් වහන්සේලා 10000 ගණන් පිරිලා ඉතිරිලා ගිය ලංකා සමාජය. පින්තුනි රජ රට විතරක් නෙවෙයි, දකුණු පළාතින් සිතුල්පව්ව, තිස්සමහාරාම මේ වගේ තැන්වල ස්වාමීන් වහන්සේලා පිරී ඉතිරිලා ගියා. ලොකු බෞද්ධ ප්‍රබෝධයක් ලංකාවේ ඇති වුණා. ඒකට හේතුව තමයි මිහිඳු හාමුදුරුවෝ වඩිනකොට උපසමදා ස්වාමීන් වහන්සේලා පස් නමක් වැඩම කළා. මිහිඳු හාමුදුරුවෝ ඉත්තිය, උත්තිය, සම්බල, බදසාල කියලා උපසමදා ස්වාමීන් වහන්සේලා පස් නමක් තෝරගෙන ආවා හැමදෙනාම. ඇයි මේ පස් නමක් මාවේ? පින්නතුනේ ස්වාමීන් වහන්සේලාගේ උපසමදා විනය කර්මයක් කරන්න, උපසමදා කර්මයක් හෝ ප්‍රධාන විනය කර්මයක් සිදු කරනකොට අඩුම වශයෙන් උපසමදා හාමුදුරුවෝ පස් නමක් ඉන්නට ඕන. ඒ නිසා තමයි මේ පස් නමක් වැඩම කළේ. ඒ වගේම සාමණේර හාමුදුරුවෝ කෙනෙකුත් වැඩියා. කවුද සාමණේර හාමුදුරුවෝ? සුමන සාමණේරයන් වහන්සේ. සුමන සාමණේරයන් වහන්සේ ගැන කාටද? සංගමිත්තා මෙහෙණියගේ ගිහි කාලේ පුතා. පින්නතුනි බණ්ඩුග කියලා උපාසකයෙක් ආව. ඒත් අශෝක රජතුමාගේ සමීපතම ඥාතිවරයෙක්. පින්නතුනි ඒ සුමන සාමණේරයන් වහන්සේයි සාමණේර නමක් තෝරගත්තේ. ඒ සාමණේර හාමුදුරුවෝ වැඩම කළ ලංකාවේ උපසමදා කළා. උපසමදා කළ පෙන්වන්න ඕන කළා සාමණේර නමක් උපසමදා කරන්නේ මෙහෙමයි කියලා. ගිහියෙක් එක්කන් ආව ගිහි උපාසකෙක්. ඇයි ගිහි උපාසකෙක් එක්කගෙන ආවේ? ගිහි උපාසකෙක් විදියට කොහොමද හාමුදුරන්ට උපස්ථාන කරන්නේ කියලා පෙන්වන්න ඕනුණ ආදර්ශින්. ඒ වගේ උපාසකෙක් පැවිදි කරන්නේ කොහොමද කියලා ලංකා සමාජයට ආදර්ශයක් දෙන්න ඕනුණා. මේ වගේ හැම දෙයක්ම ඉතාම විධිමත් විදිහට තමයි සිදු කළේ. ඒ වගේම ධර්ම දේශනා කරන්න ආරම්භ කරන කලින් දේවානම්පියතිස්ස රජතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවා. මේ පෙනුතුන් දන්නවනේ ඒක අඹපැනේ කියලා. ඇතැම් විට ලෝක ඉතිහාසයේ තිබිච්ච මුලින්ම IQ exam එක වෙන්න පුළුවන් සමහර විට. IQ එක බැලුවා මම කියන්න කලින්. මොකද ආව ප්‍රශ්නේ? යම්බස් තලයේ ආශ්‍රිතව තිබිච්ච ගහකට අත දෙකලා ඇහුවා මිහිඳු හාමුදුරුවෝ මේ ගස මොකක්ද කියලා. ස්වාමීන් මේක අඹ ගසක් කියලා කිව්වා. ඊට පස්සේ රජතුමාගෙන් ඇහුවා රජතුමනි මේ අඹ ගස හැර වෙනත් අඹ ගස් තියෙනවද කියලා. ඔව් ස්වාමීන් තවත් බොහෝ අඹ ගස් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ ඇහුවා මේ අඹ ගසයි ඒ අඹ ගස හැර වෙනත් ගස් තියෙනවද කියලා. ඔව් ස්වාමීන් වෙනස් ගස් තමයි බොහෝම තියෙන්නේ. ඈ බොහෝ වෙනස් ගස් තියෙනවා කියලා. ඊට පස්සේ ඇහුවා ඒ අඹ ගසුයි අඹ නොවන ගසුයි හැර වෙනත් ගසක් තියෙනවද කියලා. ඒකට මොකද උත්තරේ? ඒ තමයි මේ තියෙන ගස කියලා කිව්වා. ඈ මුලින්ම ඇහුවා මේ ගස මොකද්ද? ඒ අඹ ගසක් කියලා කිව්වා. මේ අඹ ගස හැර වෙනත් අඹ ගස් තියෙද කියලා ඇහුවා. ඔව් බොහෝ අඹ ගස් තියෙයි කියලා කිව්වා. එතකොට මේ අඹ ගසයි ඒ අඹ ගසුයි හැර වෙනත් ගස් තියෙනවද කියලා ඇහුවා. ඔව් බොහෝ වෙනත් ගස් තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ වෙනත් ගසුයි අනිත් අඹ ගසුයි හැර වෙනත් ගසක් තියෙද කියලා ඇහුවා. ඔව් මේ ගස කියලා කිව්වා. ඒකට කියනවා අඹ පැනේ කියලා. ඒ වගේම තමන්ගේ මව්දෙමාපියන් ගැන ප්‍රශ්නයක් ඇහුවා. ඔබට මව්දෙමාපියන් ඉන්නවද? සහලේ නෑ යන් ඥාතින් ඉන්නවද කියලා ඇහුවා. ඔව් මට ඥාතින් බොහෝ ඉන්නවා කියලා කිව්වා. ඥාතින් නොයන අය ඉන්නවද කියලා ඇහුවා. ඔව් ඥාතින් නොවන අය තමයි හුඟක් ඉන්නේ කියලා කිව්වා. ඊට පස්සේ ඔබගේ ඥාතීනුයි ඥාතින් නොවන අයයි හැර වෙනත් කවුරුවත් ඉන්නවද කියලා ඇහුවා. ඒකට මොකද උත්තරේ? ඔය තමයි මම කියලා කිව්වා. දැන් මේකෙන් තේරුම් ගත්තා මිහිඳු හාමුදුරුවෝ මෙයාට බණ කියලා තේරුම් ගන්න පුළුවන් කෙනෙක් කියලා. එතකොට ඒ වගේ අතැඹිට මේ පින්තුනුත් බණ අහනකොට සමහරට ප්‍රශ්න අහන්න ඉඩ තියෙයි ඒ වගේ. එනසා කල්පනායෙන් ඉන්න වෙනවා. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකේ තියෙන අනිත් සියලුම දර්ශනවලින් වෙනස් වූ දහමක්. හැබැයි ඒ බුදුදහමේ අනිත් ආගම් වලට සමාන කරුණු දේශනා කළා තියෙනවා. හැබැයි ඒ සමාන කරුණු වගේම වෙනස් කරුණු මොනවද කියලා අපි පැහැදිලිවම දැනගන්න ඕන. එහෙම නොවුනොත් සැබෑ ලෙසම පින්තුනි අපි බුදුහාඳුරන්ගේ සද්ධර්මය දැනගත්තා වෙන්නේ නැහැ. එතකොට මිහිඳු හාමුදුරුව ලංකාවට වැඩම කළා. ලංකාවේ බණ කිව්ව විතරක් නෙවෙයි ලංකාවේ මව්පියන් දාව ඉපදිච්ච දරුවන් ලංකාවේද පැවිදි කරලා ලංකා භූමිය තුළම සීමා මාලයකදී උපසම්බදා කරලා ඒ ලංකාවේම අයට බුදුදහම උරුම කළ දුන්නා. අන්න ඒ උරුම කළ දීපු නිසා තමයි ලංකාවේ සැබැලසම බුදු සමයේ මුල් බැසගත්තේ. ඒ මුල් බැසගත්තු බුදු සමය තමයි පිනතුණි ලෝකයේ ස්ථිරවාදී මුල් බුදු සමය ලෙස අද මුළු ලෝකෙම ව්‍යාප්ත වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පහළ වුණු ඉන්දියාවේත් බුදුදහම පිරිහෙන කාලයේ ලංකාවේ ඉතාම ශස්ත්‍රීය ලෙස බුදුදහම ව්‍යාප්ත වුණා. අන්න ඒ ව්‍යාප්ත වෙච්ච බුදුදහම පින්නතුණි මිහිඳු හාමුදුරුව හඳුන්වා දීලා බුද්ධ වර්ෂ 236 දී, ඊට පස්සේ බුද්ධ වර්ෂ 440 වෙනකන් අවුරුදු 210කට අධික කාලයක් ලංකාවේ හාමුදුරුව කටපාඩමෙන් එක දිගටම රැගෙන ආවා. එහෙම රැගෙන යන කාලෙ පින්නතුණි වලදම්බරයතුමාගේ කාලේ අවුරුදු 12ක ලොකු නියම් සමයක් ඇති වුණා. වර්ෂාව ලැබුණේ නැහැ. මෙන්න මේ කාලේ බැමිණි තියාසාය කියලා මහත් සාගතයක් හටගත්තා. ඒ සාගතයේ කාලේ ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙක් පිරිනිවන් පෑවා, අපවත් වුණා. සමහර හාමුදුරුවෝ මුහුද පීනගෙන ඉන්දියාවට ගිහිල්ලා බුදුදහම කටපාඩම් කරමින් තවදුරටත් ආරක්ෂා කළා. ලංකාවේ ඉතුරු වෙච්ච ස්වාමීන් වහන්සේලා මහවැලි ගඟේ වැලි තලා ගොඩ ගහගෙන ඒ වැලි තලාවට පිට තියලා රවුමට වාඩි වෙලා බොහෝම දුකසේ මේ ධර්මයේ කටපාඩම් කරමින් රැගෙන ආවා. ලංකාවේ හිටිය පින්නතුනි ශ්‍රද්ධාවන්තය ඒ කාලේ සඳහන් වෙනවා තමන්ගේ දරුවන්ට තියෙන කෑම ටික දරුවෝ අඬද්දී දරුවන්ට නොදී ඒ කෑම ටික ස්වාමින් වහන්සේට ගෙනත් දීලා ස්වාමින් වහන්සේලා ආරක්ෂා කරගත්තා කියලා. එනිසා ලංකාවේ මව්වරු මේ සඳහා ලොකු ශක්තියක් දුන්නා. ඒ විතරක් නෙවෙයි සිව්පසෙන් සැලකුවා විතරක් නෙවෙයි ඒ මව්දමාපියන් තමන් දරුවෝ හදද්දී එක දරුවෙක් ශාසනයට පූජා කරන්න ඕන කියලා ප්‍රාර්ථනාවෙන් තමයි දරුවෝ හැදුවේ. එහෙම සංස්කෘතියක් ලංකාවේ තිබුණේ. එනිසා තමයි බුදු සමය එක දිගටම ලංකාව තුළ මුල් බැසගෙන ව්‍යාප්ත වුණේ. එතකොට බුද්ධ වර්ෂ 440 දී වළංගම්මා රජතුමාගේ කාලයේ ඇති වෙච්ච නියම් සමයෙන් පස්සේ ස්වාමීන් වහන්සේලා තීරණය කළා තවදුරටත් මේක කටපාඩමෙන් ගෙන යන්න බෑ, මේකට හානියක් වෙන්න පුළුවන් කියලා කල්පනා කරලා සාගතයෙන් පස්සේ හාමුදුරුවෝ ඔක්කොම එකතු වෙලා නැවත ධර්ම සංගායනාවක් පැවැත්තුවා. ඒකට කියනවා හතරවෙනි ධර්ම සංගායනාව කියලා. ඒ ධර්ම සංගායනාව පවත්වලා මාතලේ අලු විහාරයේදී ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කළා. බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 440කට පස්සේ. පින්නතුනි මෙන්න මේ සටහන් තබපු මුල් බුදු සමය තමයි අද ස්ථිරවාදී තේරවාදී මුල් බුදු සමය විදියට ලෝකෙම තියෙන්නේ. බුරුමය, සියම, ලාඕසය, කාම්බෝජය, නේපාලය, බංගලාදේශය වගේ තේරවාදී රටවල් තියෙනවා. ජපානය, කොරියාව, චීනය ආදී රටවල් තියෙනවා. වියට්නාමය වගේ රටවල්, මහායාන රටවල්. මේ හැම සම්ප්‍රදාය කරාම ගියේ පින්නතුනි මේ මුල් බුදු සමයෙන් ආපු කරුණ තමයි වෙනස් වෙමින් ගියේ. හැබැයි බුරුමය ආදී රටවල් වල, ලංකාව, කාම්බෝජය වගේ රටවල් ඒ මුල් බුදු සමය ඒ ලෙසම පවත්වා ගනිමින් ඒ සම්ප්‍රදාය ඒ ගැනීම ඒ ලෙසම දිගටම පවත්වාගෙන එනවා. ඉතින් අපි මේ කරුණ සඳහන් කළේ මිහිඳු මහරහතන් වහන්සේගේ සේවය ඇගීමක් වශයෙන්, උන්වහන්සේ සිහිපත් කරන දවස වශයෙන්. මිහිඳු හාමුදුරුව ලංකාවට වැඩම කළා. දේවානම්පියතිස්ස රජතුමා වසර 40ක් රටපාලනය කළා. ඒ වසර 40 පුරාම මිහිඳු හාමුදුරුව ජීවත් වුණා. ඊට පස්සේ එයින් පස්සේ රජ වුණේ උත්තිය කියලා රජ කෙනෙක්. ඒ රජතුමා අවුරුදු 7ක් රාජ්‍ය කළා. අවුරුදු කිහිපයක් රාජ්‍ය කළා. එයින් 7 වෙනි වර්ෂයේ උත්තිය රජතුමා රාජ්‍යත්වය පටන් අරගෙන අවුරුදු 7කට පස්සේ තමයි වයස අවුරුදු 80 දී මිහිඳු හාමුදුරුව ලංකාවේදී පිරිනිවන් පෑවේ. ඊළඟට මිහිඳු හාමුදුරන්ගේ ආරාධනාව මත භික්ෂුණී ශාසනය පිහිටවන්න සංඝමිත්තා මෙහෙණි ඉන්දියාවේ ඉඳලා ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාඛාවක් රැගෙන ලංකාවට වැඩම කළා. මෙන්න මේ නිසා පින්නතුනි එක අතකින් බුදුදහම ව්‍යාප්ත වුණා. ඒ දුමින්දාගමනය නිසා, ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ වැඩමවීම නිසා ලංකාවේ සංස්කෘතියට නව අංග එකතු වුණා. විවිධ කුලවල අය, කලාශිල්පවල දක්ෂ අය ඒ සමගම ලංකාවට පැමිණියා කියලා කියනවා. එනිසා පින්නතුනි ලංකාව විහෙර විහාරස්ථාන වලට කලාංග එකතු වෙලා ජයත්‍රි මහබෝධියට විවිධ වත් පිළිවෙත් ආදිය පටන් අරගෙන බෝධි සංස්කෘතියක් ලංකාව තුළ ව්‍යාප්ත වුණා. අෂ්ටඵල බෝධිය කියලා කියනවා, සොළොස්ඵල බෝධිය කියලා කියනවා. ඒ බෝධියෙන් ව්‍යාප්ත වෙච්ච ජයත්‍රි මහබෝධින් වහන්සේගේ ශාඛා ලංකා පුරාම ව්‍යාප්ත කරලා ගස් ගල් වලට වන්දනා කරමින් සිටිය ජනතාවකට කර්මඵල අදහන බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අදහන සම්බුද්ධත්වයේ ගරු කරන සංකේතයකට වඳින්න ලාංකික සමාජයේ පුරු කළා මේ දුහාඳුරන්ගේ මඟ පෙන්වීම මත. අන්න ඒ නිසා පිනතුනි, හැබැයි ඒකෙන් කියන්නේ ලංකාවේ හොඳ සංස්කෘතියක් තිබෙන්නේ නැහැ කියලා. ලංකාවේ වුණට සිංහල ජාතියක් වශයෙන් හොඳ අවුරුදු 10000කට අධික ඉතිහාසයක් තියෙන ජාතියක් හිටියේ සිංහල ජාතිය. ඒ ජාතියට හොඳ භාෂාවක් තිබුණා. ඒ ජාතියට ආවෙනික සිංහල වෙදකම තිබුණා. ඒ ජාතියට අදාළ හොඳ සිරිත්‍රිත් තිබුණා නැතුව නෙවෙයි. හැබැයි ඒ සියලටම වඩා නොදෙවෙන විදියෙ බුදුදහමක් වටිනා දර්ශනයක් ඒ ජාතියට හිමි වුණා. මේ සියල්ලක් මේකතු වෙනකොට පින්නතුනි ලාංකික ජාතිය සුවිශේෂී ජාතියක් බවට පත් වුණා. ඉතින් මෙහෙතු හාමුදුරුවොත් එක්ක වැඩම කරපු සුමන සාමණේරයන් වහන්සේ විටින් විට දඹදිවට වැඩම කරලා ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කරලා ධාතුන් වහන්සේව තැන්පත් කළ දාගම් ආදී හදන්න සුමන සාමණේරයන් වහන්සේ මුල් වුණා. ඉතින් පින්නතුනි මෙහෙතු හාමුදුරුවෝ කරපු කැපවීමට ඒ විතරක් නෙවෙයි, ඒ ස්වාමීන් වහන්සේගෙන් පස්සේ ලංකාවේ සහ අනිත් රටවල ඉන්න ස්වාමීන් වහන්සේලා කරන සේවය ගැනීමක් වශයෙන් පින්නතුනි අපි උන්වහන්සේලාගේ ගුණ සිහිපත් කරන ගමන් අපි වඩාත්ම පින්නතුනි ඒකට කෘතඥතාවය දක්වනවා නම් අපි කළ යුතු ප්‍රධානම කරුණක් තමයි ඒ බුදුදහමෙන් සඳහන් කරන සැබෑ සද්ධර්මය මොකක්ද කියලා තේරුම් අරගෙන ඒ දහම අපේ ජීවිතය තුළට සම්බන්ධ කර ගැනීම. බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ පින්නතුනි සම්පූර්ණයෙන්ම දුකෙන් නිදහස්න දර්ශනයක්. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බණ අහලා අපේ දෙනදා තියෙන දුක්ඛම් කටළු නැති වේද කියලා. දැන් සාමාන්‍යයෙන් අපි දෙනදා දුක් කරදර හැටියට සලකන්නේ මොනවද? ණයතුරුස් වල තියෙනවා නම් නේද? මෝගේජ් එක ගෙවා ගන්න අමාරු නම්, දත් කැක්කුම නම්, පොණ්ඩේ සුදු වෙනවා නම්, දැන් මේව තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නනේ. දරුවෙක් විභාගය අසමත් වෙනවා නම්, පින්නතුනි මේ ප්‍රශ්න තියෙන අතරේදී බලන්න පින්නතුනි අපේ ළඟම ඥාතියේ මාරාන්තික රෝගයකට පත් වුණා කියලා කියන්න බලන්න. ඒ අවස්ථාවේදී වෙන දුකද වැඩි, අර කලින් කියපු දුක් ටිකද වැඩි? අපි ඉතාම කැමති අපේ ළඟම හිතවතෙක් හෝ ඥාතියේ තව සතියකින් මිය යනවා කියලා දැනගන්න ලොකු අසනීපයක් හැදෙනවා. ඒ දුකට අපිට දරාගන්න අමාරු අර කලින් කියපු කාරණා ටිකද? අර පසුව කියපු කාරණා ගැන අපිට දරා ගන්න අමාරුනේ. ඒ වගේම පින්නතුනේ බලන්න අපි කැමතිම ඥාතිවරේ අපේ ඇස් දෙක ඉදිරිපිට මිය යනවා. අපේ අම්ම වෙන්න පුළුවන්, තාත්ත වෙන්න පුළුවන්, දරුවෙක් වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියෙක් වෙන්න පුළුවන්. ඒ දුක පින්නතුනේ අර සාමාන්‍ය විභාගයක් අසමත් වීම හෝ තමන්ගේ රූපේ වෙනස් වීම හෝ දේන් ඇතිවන දුකට වඩා අඩුවද වැඩිද? ඊට වඩා හුඟක් වැඩි. පින්නතුනි බුදුහාඳුරගේ කාලෙ හිටිය කිසා ගෝතමි වගේ අය, බන්දුල මලිකා වැනි අය තමන්ගේ දරුවන් තමන්ගේ සියසින්ම දැක්ක මරණයට පත් වෙනවා. බන්දුල මලිකාවට දරුවන් 16 දෙනෙකුට වඩා හිටිය කියලා කියනවා. නිවුල්ලුම දරුවෝ හිටිය කියලා කියනවා. ඒ දරුවෝ ටික ඔක්කොම බන්දුල සේනාධිපතියත් එක යුද්ධයකදී මිය ගියා. ඒ මිය ගියා කියන කාරණය අසනකොට බන්දුල මල්ලිකාව දානෙ බෙදමින් හිටියේ. කියේ සිද්ධිය තියෙන ලියුම දැකලා ඒ මොහොතේ හිත පිහිටුවාගෙන දානෙ සාමාන්‍ය විදිහට බෙදමින් හිටියේ. තවත් සමාන කාන්තාවන් හිටිය, තමන්ගේ ස්වාමියයි, අම්මයි, තාත්තයි, දරුවෝ දෙන්නයි ඔක්කොම එක දවසෙ මේ ගිහිපු අය හිටියා. පින්නතුනි ඒ අයට පුළුවන් වුණා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා මේ ධම්මග වඩලා ඒ දුක්වලින් නිදහස් වෙන්න. එවැනි දුක්වලින් නිදහස් වෙන්න මේ සද්ධර්මයට පුළුවන්කම ලැබුණා නම් සද්ධර්මයෙන්. එහෙනම් පින්නතුනි අපට අද තියෙන දුක් ටික දුරු කරන්න බැරි වෙයි කියලාද හිතන්නේ? පින්නතුනි ඒවා දැනෙන්නේවත් නෑ අපට. හරියට අපේ ධර්මයේ නියම ගැඹුරුම තැනින් අපි තේරුම් ගත්තොත්, ඒ දහම අපේ ජීවිතයට අපි සම්බන්ධ කරගත්තොත් පින්නතුනි අපිට අනිත් කිසියම් දෙයක් ගැටලුවක් වෙන්නේ නෑ. ඒව අපට දුරු කරගන්න පුළුවන්. ඊට වඩා අපට ධර්මයේ ශක්තිමත් බවක් ඇති කරගත්තොතින්. ඒ නිසායි ධර්මයේ සඳහන් වෙන්නේ පින්නතුනි, යම් කිසි කෙනෙක් මනසලෝක ඉපදුනා නම්, ඒ ඉපදිච්ච කෙනා උපතින්ම බුද්ධිය තියෙන කෙනෙක් නම්, ඒ ඉපදිච්ච කෙනාගේ කන් දෙක හොඳට ඇහෙනවා නම්, ඒ ඉපදිච්ච කෙනා උපතින්ම ඉපදෙන්නේ දෑත දෙපා අහිමි වෙලා නම්, උපතින්ම යම් කිසි කෙනෙක් ඉපදෙනවා අත් දෙකක් නැහැ පාද දෙකක් නැහැ, කඳ කෑල්ල විතරයි තියෙන්නේ. හැබැයි එයාගේ කන් දෙක හොඳට ඇහෙනවා, එයාගේ ඇස් දෙක හොඳට පේනවා. නැස් දෙක නොබෙන්නත් පුළුවන්, කන් දෙක යනම එයාගේ බුද්ධිය හොඳට තියෙනවා. හැබැයි මේ තැනත් ඉපදෙන්නේ බුද්ධෝත්පාද කාලයක. ධර්මය අහන ලැබෙන කාලයක තමයි මේ තැනත් ඉපදෙන්නේ. පින්නතුනි ධර්මයේ සඳහන් වෙනවා අබුද්ධෝත්පාද කාලයක ඉපදෙන, එහෙමත් නැත්නම් ධර්මයේ නොය අසන්නට නොලැබෙන තැනක ඉපදෙන කෙනෙකුට වඩා අංගපස්සඟ සහිතව ජීවත් වෙන ඇතැමිට රජකුමාරයෙකුට වඩා රජ කෙනෙකුට වඩා ධර්මය අහන්නට ලැබෙන මේ දෑත දෙපා හැමි වෙලා එක්තැන් වෙලා ඉන්න කෙනා අවුරුදු 100ක් මල මුත්‍ර වගුරුවාගෙන එක තැනම හිටියත් මේ තැනත්තාගේ උපත අතිශය භාග්‍ය සම්පන්න වාසනාවන්ත උපතක් කියන. ධර්මය අසන්නට නොලැබෙන රජකුමාරයෙකුට රජ කෙනෙකුට වඩා ධර්මය අහන්නට ලැබෙන, හැබැයි යටන්ද බුද්ධියක් තියෙනවා කන් දෙක හෙන්නවන, එහෙම අවශ්‍ය එහෙම හැකියාවක් තියෙන දෑත දෙපය නැති කෙනෙක් වුණත් පින්නතුනි යා ඉතාම භාග්‍ය සම්පන්නයි. මනුස්ස ලෝකයේ බුද්ධෝත්පාද කාලේ යා ඉපදුනා නම් එහෙනම් පින්නතුනි ඔබගේ භාග්‍ය සම්පන්න බව ගැන ඔබ කල්පනා කළ බලන්න ඔබ කොච්චර වාසනාවන්තද කියලා. ඔබට අරතරන් අභාගයක් නැහැ. ඒ වගේම පින්නතුනි අපි ලෝකයේ ඉහළම ධනෙ ලැබුණත්, ලස්සනම රූපයක් තමට තිබුණත්, ලෝකයේ ඉහළම අධ්‍යාපනය ඉහළම විශ්වවිද්‍යාලයෙන් අපි ලබා ගත්තත්, එහෙම ලබාගෙන අපි අවුරුදු 100ක් ජීවත් වුණත් පින්නතුනි සද්ධර්මයේ නියම හරය තේරුම් නොගෙන අවුරුදු 100ක් ජීවත් වුණත් ඉහළම අධ්‍යාපනය ඉහළම ධනෙ ඉහළම රැකිරක්ෂා ලබාගෙන ධර්මයේ නොමැතිව ධර්මයේ නොවටහාගෙන ජීවත් වන අවුරුදු 100 වටින්නේ නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්මමුත්තමං. එක දවසක් ධර්මයේ දකිමින් ජීවත් වෙන දවස වටිනවායි කියලා. අර ධර්මයේ නොදක ජීවත් වන අවුරුදු 100ට වඩා. එනිසා පින්නති නොවන ආයුෂ දෙක කරගන්න ක්‍රමය. එක දවසක් ඔබ ධර්මයේ දකිමින් හිටියොත් අවුරුදු 100ක් වන එකතු කරගත්තා. එතකොට මරණාසන්නයට කලබල වෙන්න ඕනේ නැහැ මේ දවස් දෙකක් දික් කරගන්න. එහෙම ජීවිතයෙන් ප්‍රයෝජන නොගත්තොත් තමයි මරණාසන්න වෙනට ලෙඩ දුක් හැදෙන විට හුඟා කලබල වෙන්නේ. එතකොට තමයි මරණය මතක් වෙන්නේ. එතකම් බොහෝ දෙනාට හිතෙන්නේ නැහැ. නමුත් වෙනතින් හොඳට අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ තේරුම් අරගෙන ඒ දහමත් එක්ක අපේ ජීවිත පවත්වා ගත්තොත් පින්නතුනි ජීවත් වීමම තමයි ධර්මයේ හැසිරීම කියලා කියන්නේ. ජීවත් වීමයි ධර්මයේ හැසිරීමයි පින්නතුනි එක දෙයක් බවට පත් වෙන්නට ඕන. ඒක වෙහෙසක් වෙන්න බෑ Tamanට. හරියට ජීවත් වීමයි හුස්ම ගැනීමයි හා සමාන වෙන්නට ඕන. අපිට හුස්ම ගන්න ගිහිල්ලා යම් කිසි දෙයකට වෙලා පරක් වෙලා තියෙනවද? අනිත් එකට බාධාක් වෙලා තියෙනවද? නෑ නේනේ. හුස්ම ගැනීමත් ජීවත් වීමත් අපි එකටම කරන්නේ. ඒ වගේම පින්නතුන අපට හරියට සතිය තියෙනවා නම් සතිමත් බව තියෙනවා නම් තමන්ගේ හුස්ම රැල්ලටම දහම එකතු කරගන්න පුළුවන්. සම 40 කර්මස්ථාන අතුරින් බුදුදහමේ භාවනා ක්‍රම 40ක් තියෙනවා. ඒ 40න් එක භාවනාවක් තමයි ආනාපානසති භාවනාව කියලා කියන්නේ. ඉපදෙච්ච දාසම පිනුතුනි භාවනා කමඨාන ලැබිලා තියෙන්නේ. අපි කමඨාන හොය හොය ඈත යනවනේ. ළඟම කමඨාන කර්මස්ථානයක් භාවනා අරමුණක් එක්කයි අපට මේ මනුස්ස ලෝකයේ උපත ලැබුණේ. මුලින්ම මේ කණ්ඩල තමයි ඉතින් ලැබුණේ. ඒ වුණත් පින්තුනේ එදා පටන් අපට මේ භාවනා කමටහන අපට තියෙනවා. හරියට පින්තුනේ මේක අපි නියම විදිහට දාගත්තොත් ලෝකයේ පහළ වෙච්ච සියලුම බුදුරජාණන් වහන්සේලාත් බොහෝ රහතන් වහන්සේලාත් නිවන් දකින්නේ ආනාපානසති භාවනාව ප්‍රධාන භාවනාවක් බවට පත් කරගන්නේ. බුදුරජාණන් වහන්සේ කිංසුකෝපම කියලා සූත්‍රයක් දේශනා කළා. මේ සූත්‍රයෙන් දේශනා කරන පින්තුනේ ලස්සන උපමාවක්. එක්තරා නගරයක් තියෙනවා. මෙන්න මේ නගරයට යන්න දොරටු හයක් තියෙනවා. නගරයක් තියෙනවා. ඒ නගරයට ඇතුල් වෙන ප්‍රාකාර හයක් තියෙනවා. දොරටු හයක් තියෙනවා. ඒ දොරටු ළඟ බොහොම විමසිලි නුවණ තියෙන මුරකරුවන් යොදලා තියෙනවා. මේ නගරයේ ඇතුළු වුණාට පස්සේ පින්තුනි, ඒ නගරයේ සතර මැද සතර මං හන්දියට එක්තරා මාලිගාවක් තියෙනවා, ස්ථානයක් තියෙනවා. අන්න ඒ තැන නගර හිමියා ඒ තැන වාසය කරනවා. එතකොට මොකද තියෙන්නේ? එක්තරා නගරයක් තියෙනවා. ඒ නගරයට ඇතුළු වෙන ප්‍රාකාර දොරටු හයක් තියෙනවා. ඒ දොරටු ළඟ බොහෝම නුවණින් කටයුතු කරන මුරකාරයෝ දාලා ඉන්නවා. ඒ නගරයේ ඇතුලේ හතර මං හන්දියක් ළඟ තැනැත්තෙක් ඉනව නගර හිමියා ඉන්නවා. කිසියම් පුද්ගලෝ දෙන්නෙක් එනව යම්කිසි සිද්ධියක් වෙච්ච ආරංචියක් අරගෙන මේ දොරටු වලින් ඇතුල්ලල යනවා. ගිහිල්ලා අර නගර හිමියාට මේ ආරංචිය දීලා නැවත මේ තැනැත්තායේ ගිය මගින්ම ආයෙ ඇවිල්ලා දොරටුවෙන් පිටවෙල යනවා. ඒක තමයි කතාව. මතකද කතාව? නගරයක් තියෙනවා. ඒ නගරයේ දොරටු හයක් තියෙනවා. ඒ වගේ මුරකාරයෝ ඉන්නවා. නගරයේ මැද සතර මං හන්දියට නගර හිමියා ඉන්නවා. එක්තරා දෙන්නේ කිසියම් පණිවිඩයක් අරගෙන මෙතනින් ඇතුළට යනවා. ගිහිල්ලා ඒ පණිවිඩය දීලා ඒ පණිවිඩය ඇත්තටම සිදුවිච්ච සිද්ධියක්. ඒ සිදුවීම එහෙම්ම නගර හිමියාට දැනුම් දීලා නැවත ඒ ගිය මගින් මොහු වෙනවා. මේක උපමා කරලා තියෙන මොහොතද? මේ කතාව උපමා කරලා තියෙන පිනුදුන අපේ ජීවිතයට. අර නගරය වගේ තමයි අපේ ජීවිතය. ඒ නගරයට ඇතුළු වෙන දොරටු හය තමයි අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ හය. එතකොට මේ දොරටු වලින් ඇතුළු වෙනකොට මුරකාරයෙක් ඉන්නවා. ඒ මුරකාරය කවුද? ඒ එක එක දොරටු වලට දාලා තියෙන මුරකාරය තමයි සතිය කියලා කියන්නේ. සිහිය සහ නුවණ කියලා දෙකම උනන් ගන්න පුළුවන් සති සම්බජඤ්ඤය කියලා. මෙන්න මේ දොරටුවෙන් ඇතුළු වෙනවා කෙනෙක් කවුද? ඇතුළු වෙන කෙනා ඇතුළු වෙනව දෙන්නේකේ තමයි සමත විදර්ශනා කියන දෙන්නා ඇතුව කෙනෙක් එනවා පණිවිඩයක් අරගෙන. මොකද්ද පණිවිඩේ? ඇස කියන දොරටුවෙන් එන රූපයක් අරගෙන එක්කෙනෙක් එනවා. ඇවිල්ලා මෙන්න රූපයක් තියෙනවා කියලා මෙයාට පෙන්නල යනවා. කාටද පෙන්නන්නේ? නගර හිමියා කියලා කියන්නේ කාටද? මනසට, මේ පුද්ගලයාට, හිතට දීලා යනවා. මේ සතර මං හන්දිය කියලා කියන්නේ සතර මහා භූත රූපින් නිර්මාණය වෙච්ච මේ අපේ ලෝකය. එතකොට පින්නතුනි, අර දොරටුවෙන් එනකොට දොරටුවෙන් ගන්න දොරටුවේ හරියට හොඳ මුරකාරයෙක් හිටියොත්, හොඳ දක්ෂ විමසුන් නුවණ තියෙන මුරකාරයෙක් හිටියොත් තමයි නියම කාරණය නියම විදියට පණිවිඩය ගත්තු කෙනා ඇතුළට යන්නේ. නැත්නම් බොරුකාරයෝ යන්නේ. බොරුකාරයේ ගියෝතින් අදක්ෂ මුරකාරයෙක් ඉන්න තැනකින් බොරුකාරයේ ගියෝතින් උට ඇතුල් වෙන්න පුළුවන්. ගියෝතින් බැරි වෙලාවක් මොකද වෙන්නේ? අර නගර හිමියාට බොරු පණිවිඩයක් දෙනවා. බොරු පණිවිඩයක් දුන්නොත් මොකද වෙන්නේ? ඔහු නගරෙන් එළියට ගන්නවා. නගරෙන් එළියට අරගෙන ආයේ ගේට්ටුවෙන් පිටවෙලා යනවා. දක්ෂ කෙනා හරි පණිවිඩය අරගෙන බුද්ධිමත් කෙනා නියමිත දොරටුවෙන් නියමිත මුරකාරයාගේ විමසුම් නුවණින් ඉන්න මුරකාරයා සහිතව ඇතුළු වුණොතින් ඒ අපි ඇසෙන් දැකපු රූපය නියම ලෙසයි කියන්නේ. එහෙම කිව්වොත් විඥාණයට බාහිර කාරණේ කිව්ව විතරයි එයාම මුලා කළා, එයාව අල්ලගෙන යන්න එයාට අවශ්‍යතාවයක් නැහැ. පින්නතුනි, ඒ කියන්නේ විඥාණය බාහිර රූපවල බැසගන්නේ නැහැ කියලා. ඇසට රූපයක් දැක්කනම්, කනට ශබ්දයක් ඇහුවනම්, ඒ ආපුදේ සමත විදර්ශනා නුවණින් නම් අපි ඉන්නේ, අපට ඕන දෙයක් බලන්න පුළුවන්, අහන්න පුළුවන්, ගඳ සුවඳ බින්දෙන්න පුළුවන්, රස බලන්න පුළුවන්. අපි ඒක දැකලා ඒකේ යථාලෙස, ඒකේ හට ගැනීම, නිරුද්ධ වීම, අනිත්‍ය දුක් අනාත්ම අසුබ ආදීනව දැකලා තමන්ගේ හිතට රාග ద్వේෂ මොහ ඇති නොවන විදියට, බාහිර අරමුණක හිත බැස නොගන්නා විදියට තමන්ගේ අරමුණ විඳිනවා. පින්නතුනි, මෙන්න මේක තමයි මේ කිංසුකෝපම සූත්‍රයෙන් අපිට කියන්නේ. මෙන්න මේ සඳහා අපිව ශක්තිමත් කිරීමට තමයි පින්නතුනි බුදු සමයේ තියෙන සියලුම අනුශාසන අපට මඟ පෙන්වන්නේ. මේ අනුශාසන අහන්න ගහන්නට පින්නතුනි අපව දක්ෂයන් බවට පත් වෙනවා. මේකට කියනවා ආයතන කුසලතාවය කියලා. මොනවද ආයතන කියලා කියන්නේ? ඇස කියන ආයතනය, ඇස කියන ආයතනයෙන් තමයි රූප හදන්නේ. කන කියන ආයතනය, මේ ආයතන හයක් තියෙනවා. මෙන්න මේ ආයතනවල දක්ෂයන් කරන්නයි බුදුහාමුදුරුව අපට ධර්ම දේශනා කළේ. එතකොට පින්තුනි, අපට හුඟක් දක්ෂකම් තිබුණට, හුඟක් උගත්කම් තිබුණට අපි දක්ෂ වෙන්නේ නැහැ. අප දක්ෂයන් වන්නේ තමන්ට ඇහැට රූපයක් පේනකොට ඒ රූපේ යථා ස්වභාවය තමන් තේරුම් ගන්නට ඕන. කනට ශබ්දයක් අහනකොට ඒ ශබ්දේ යථා ස්වභාවය අපි තේරුම් ගන්නට ඕන. බුදු සමයේ තියෙන විශේෂත්වය අනිත් ආගම් දර්ශනවලින් අපි පැහැදිලිවම හඳුනා ගන්නට ඕන. ඒ හඳුනා ගැනීම තමයි බුද්ධිමත් සම කියලා කියන්නේ. අන්න ඒ හඳුනා ගැනීමට තියෙන දක්ෂතාවයේ මතයි ඔබ සැබෑලෙසම උගත් කෙනෙක් කියලා කියන්නේ. දැන් ධර්මයේ දන්න කෙනෙක් ඔබ උගත් කෙනෙක් කියලා එහෙම හඳුන්වුවොත් ඔබෙන් අහන ප්‍රශ්න තියෙනවා. ඔබෙන් අහන ප්‍රශ්න මොනවද? උපාධියකට විශ්වවිද්‍යාලෙ මොකද්ද? ඔබේ රැකියාව මොකද්ද? දැන් මාස්ටර් ඩිග්‍රියද කල් ඉන්නේ? ඩොක්ටරේට් එකද? මාස්ටර් ඩිග්‍රීස් කීයක් තියෙනවද? ඒව නෙවෙයි අහන්නේ වෙනදෙනි. ඊට වඩා අහන ප්‍රශ්න තියෙනවා. අන්න ඒ ප්‍රශ්න වලින් තමයි තේරුම් ගන්නේ ඔබ කොච්චර දක්ෂ කෙනෙක්ද කියලා. බුදු සමයේ දක්ෂතාවය ඇති කරගන්න එක පිණිසනේ අමාරු නෑ. හැබැයි ඒතර ලේසිත් නෑ. පින්නතුනි, ඒ දක්ෂතාවය ඇති කරගත්තොත් අපි හැම තැනදීම දක්ෂයන් බවට පත් වෙනවා. සාමාන්‍ය ලෝකයේදී දක්ෂතාවය ඇති කරගන්න කෙනා ඒ තැනදී විතරයි අදක්ෂ. අනිත් තැන්වලදී අදක්ෂයක් වෙනවා. එක තැනකදී හිනා වෙන කෙනා අනිත් තැනකදී අඬනවා. එක තැනකදී සතුටෙන් ඉන්න කෙනා අනිත් තැනකදී දුක් වෙනවා. නමුත් පින්නතුනි, බුදුසහමේ ඉහළම මංගලකරණේ කියන්නේ මොකද්ද? පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යක්ස නකම්පති අශෝකං විරජං ඛේමං. ඒ සම්මංගල මුත්තම බලන්න පින්නතුනි, පටිරූප දේශ වාසෝච කියන එක පටන් අරන්, අසේවනාච බාලන කියලා පටන් අරන් කොතනින්ද අවසන් කළේ? අවසන් කළේ පින්නතුනි නිවන නැමැති තත්ත්වයට ඇවිල්ලා ශෝක නොකර ඉන්න කාරණිය මංගල කාරණිය කියලා කිව්වේ. ව්‍යග්ගපජ්ජත, ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දීගජාන පොළිය අහනවා, ස්වාමීනි අපට මෙලව ජීවිතයේ සාර්ථක වෙන කරුණු කියන්න, පරලෝ ජීවිතයේ සාර්ථක වෙන කරුණු කියන්න කියලා. එහෙම එයා කියන්නේ කවුද? එයා කියනවා, ස්වාමීනි අපි ගිහි අය, අපේ ගිහි ඇඳුම් දරන අය, අපේ ගෘහස්ත ජීවිත ගත කරන අය, අපේ ජීවිත සඵල වෙන කාරණයක් කියන්න කියලා. එතෙන්දී බුදුහාමුදුරෝ කාරණා කිහිපයක් කියනවා. උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, සමජීවිකතා, කල්යාණ මිත්‍රතා කියලා. මෙලොව ජීවිතය සඵල කරගන්න කියලා. මෙහෙම ගිහිවත් දරන කාමභෝගී ජීවිතයක් ගත කරන මේ ගිහියන් කියනවා, ස්වාමිනිය අපේ මෙලොව ජීවිතය වගේම සාම්ප්‍රදායික ජීවිතය, පරලොව ජීවිතය සාර්ථක කරුණු කියන්න කියලා. බුදුහාමුදුර සඳහන් කරනවා, සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා කියලා කියලා. පඤ්ඤා සම්පදාට මොකද කියන්නේ? උද්‍යබ්බේ ගාමිනී ඥානය ලබන්න කියලා කියන්නේ. හේතුඵල ධහම ඇතිවීම නැතිවීම නොනින් දකින තත්ත්වය ලබා ගන්නයි කියලා කියන්නේ. කරණිමෙත සූත්‍රයේහි මානසික දියුණුව ගැන කියලා යම් ශාන්ත පදයක් කැමතිනම් මානසික දියුණුවක් සැනසීමක් බලාපොරොත්තු වෙනවා නම් අවසානයේ මොකද කියන්නේ? මුලින්ම දක්ෂ වෙන්න, ඍජු වෙන්න ආදී ගුණ ධම් ටිකලා කියලා අන්තිමට මොකද කියන්නේ? දිට්ඨින් චානුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනීයගේ දං නහි ජාතු ගබ්බසෙයන් කියනවා. ඇත නැත කියන දෘෂ්ටින් වලින් දුර වෙලා සිල්වත් වෙලා ප්‍රඥාව ලබා ගන්න කියලා කියන්නේ. එහෙම කෙනා තමයි නැවත මව කුසකට එන්නේ නැහැ කියලා කියන්නේ. මව කුසකට එන්නේ නැති අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි සම්පූර්ණයෙන්ම නිවන් දකින කෙනා පිරිනම් පාන කෙනා. ඒ වගේම යම් සත්‍යයන් වෙන ඕපපාතික උපදින සත්‍යයන්. ඒ සත්‍යොත් මව කුසකට එන්නේ නැහැ. විශේෂයෙන්ම ධානය ලැබලා බ්‍රහ්ම ලෝකේ යන අය මව කුසකට යන්නේ නැහැ. විශේෂයෙන් අනාගාමී කෙනා ගැන මේ කියන්නේ. අනාගාමී වෙන තැනැත්තා මරණයෙන් පස්සේ එයා බ්‍රහ්ම ලෝකේ යන්නේ. එයා ඕපපාතික සත්‍යෙක් විදිහට ඉපදෙන්නේ. එයාත් නැවත මව කුසකට යන්නේ නැහැ. මේ හැමතැනදීම පින්නතුනි කියන්නේ ඉහළම තත්වයට අපේ බුද්ධිය දිනු කරන මාවතයි බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ නාමයෙන් කියන්නේ. මෙහෙම ධර්ම දේශනා කරන්න ආරම්භ කළ බුදුහාඳුරේ පින්නතුනි ධර්ම දේශනාව ආරම්භයේදීම වැදගත් කාරණයක් දේශනා කරනවා. මොනවද ඒ කාරණය? ඒතු විඤ්ඤෝ කුරිසෝ අසටෝ අමායාවි පුජුක ජාතිකෝ අහමනුසාසාමි. බුද්ධිමත් මිනිසුනි මා වෙත එන්න මේ වචනේ අහන්න. කොහොමද? අසටෝ අමායාවි උජුක ජාතිකෝ නැත්නම් නවංක ජාතිකෝ. ඔබට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ ඔබ බුද්ධිමත් කෙනෙක් නම්. ඔබට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන්නේ ඔබ කපටි කෙනෙක් නොවේ නම්. අසටෝ කපටි නොවෙන්න ඕන. කපටි අයට ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. අමායාවි අනිත්‍යය මුලා කරන කෙනෙක් වෙන්න බෑ. නවංක ජාතෝ වංක කෙනෙක් වෙන්න බෑ. අවංක වෙන්නට ඕන. බුද්ධිමත් බව, කපටි නැති බව, මායාකාරී නොවන බව, අවංක බව කියන මෙන්න මේ ලක්ෂණ තියෙනවා නම් පින්නතුනි අපේ උත්සාහය, අපේ සසර බුද්ධිය දිනු කරපු ප්‍රමාණය සහ අපි අහන ධර්මයේ අපි ඇසුරු කරන කල්යාණ මිත්‍රයන්ගේ ස්වභාවය අනුව පින්නතුනි අපට ධහමෙන් උපරීම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ආනන්තරය කර්ම හැර අනිත් සියලුම කර්ම කර්ම චක්‍රය ජය ගන්න පුළුවන් ධර්ම චක්‍රයෙන්. ඒ නිසා කර්ම චක්‍රය මැඩගෙන කර්ම චක්‍රය පරාජය කළා ධර්ම චක්‍රය තුලින් ජීවිත ජය ගන්න මාවතක් තමයි බුදුහාමුදුරුව අපට දේශනා කළේ. ඒ ධහමෙන් අපි ප්‍රයෝජන ගත්තොත් පිනතුනි අපේ ජීවිත තමයි ලෝකේ වටිනාම ජීවිත වන්නේ. අපි මුලින්ම සඳහන් කළා තියෙනවා අපේ ශරීරය ලස්සන වුණාට, අපි පාවිච්චි කරන වාහනේ වටිනා වුණාට, අපිට ඉහළ උපාධි තිබුණට විතරක්, අපි ශාස්ත්‍රීය ලිපි හුඟක් කියලා තිබ්බා කියලා විතරක් අපේ ජීවිතේ වටිනාකම වැඩි වෙන්නේ නැහැ. අපේ ජීවිතේ වටිනාකම තියෙන පිනතුනි ඉහළම කුසලයක තමන්ගේ හිත හැම මොහොතෙම අපි පවත්වා ගන්න දක්ෂ වෙන්නට ඕන. එහෙම පවත්වා ගත්තොත් පින්නතුනි අපේ මේ ශරීරය හුවාක් වටිනවා. එතකොට ජීවත් වෙන කාලය නෙවෙයි, මිය ගියාට පස්සෙත් අපේ ශරීරය ලෝක මිනිස්සු සලකනවා. ශරීරයට විතරක් නෙවෙයි, දැන් බුදුහාඳුර බලන්න. බුදුහාඳුර පාවිච්චි කරපු පාත්‍රයේ කෑලි පාත්‍රා ධාතු කියන අරගෙන දාගයක් හදලා පුදනවා. පටියේ ධාතුව කියලා බුදුහාරගේ පටියේ කෑලි අරගෙන මේ දාගම් හදලා පූජා කරනවා. කොණ්ඩේ කෙස් අරගෙන සිරුමිණි සෑය හදලා පූජා කරනවා. දිව්‍ය ලෝකයේ සෑයවල් හදලා. දැන් මෙයා ගියොතින් කොහමද? දැන් ඉන්න මට්ටමින් ඈ හලු ටිකක්වත් වත්තකවත් දාන්නේ නැහැ, වත්තත් පාළු වෙනවා. පින්නතුනි බුදුහාමුදුර අපට දේශනා කළේ අපේ ජීවිතයේ ඉහළම මට්ටමට මේ මනස විතරක් නෙවෙයි මේ ශරීරයටත්, ඒ විතරක් නෙවෙයි අපි හිටපු ගෙදරට අපි පරිහරණය කරපු බඩු භාණ්ඩ වලටත් උපරිම වටිනාකමක් ලබා දෙන්නයි බුදුහාඳුරු මේ ධර්ම අපට දේශනා කළේ. ඒ ධර්මයේ පින්නතුනි පළවෙනි පියවර තමයි මේ විඤ්ඤෝ භාවයේ නුවණිත භාවය ඇති කරගන්න පළවෙනි පියවර තමයි කම්මස්සකතා සම්මාදිටිය කියලා කියන්නේ. ධර්මය අහන පළවෙනි පියවරෙන් අපට ලැබෙන දේ තමයි කම්මස්සකතා සම්මාදිටිය. මිහිඳුහාඳුරු උත්සාහ කළේ ඒක. විමානවත්තු පේතවත්තු දේශනා කරමින් මුලින්ම උන්වහන්සේ ඇති කළේ මෙන්න මේ කම්මස්සකතා සම්මාදිටිය ඇති කරන්න. දැන් සම්මාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය කියන වචනය අපි හොඳට තේරුම් දැනගන්නට ඕන. ඒ වගේම අවිද්‍යාව සහ මෝහය කියන වචන දෙකේ තේරුම් දැනගන්නට ඕන. මේ වචනවල දැනුම් තේරුම් ගැනීම මත තමයි අපට ධර්මයේ යම් යම් කරුණ අවබෝධ වෙන්නේ. තිනුතුනි මොහකටද මිච්ඡාදිට්ඨිය කියලා කියන්නේ? මිච්ඡාදිට්ඨිය කියලා කියන්නේ මොකටද? වැරදි අවබෝධය කියන්නේ මොකටද? සාමාන්‍ය වචන වලින් ඉතින් හරියට ඩෙෆිනිෂන් එකක් දෙන්නවා. ඔය චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ මොකද්ද? මොකද දුක කියලා කියන්නේ? ඇත්තම සාමාන්‍ය ලෝකයේ සාමාන්‍ය දුකක් කියලා දෙයක් තියෙනවා. දැන් ලෙඩ වෙන එක, මහලු වෙන එක, තමන්ගේ ඥාති මිය යන එක ඒවත් දුකක් තමයි. හැබැයි බුදුහාඳුරෝ බලන්න සිද්ධාර්ථ කුමාරයා වසින් ඉන්න කාලේ සතර පෙර නිවිද දැක්කනේ. ලෙඩෙන් දැක්කා, මහල්ලෙක් දැක්කා, මලමිනියක් දැක්කා. දැන් මේව දැකපු සිද්ධාර්ථ කුමාරයා තමයි ගිහිගෙන්නෙක් මොනේ. දැන් මේව දැක්කා කියලා අපිට දුක අවබෝධ වෙනවද? දැන් මේවා අපි එදිනෙදා සමාජයේ දකිනවා. හැබැයි මේව දැකීම නිවනට යන්න, ඒ මගට යන්න උපකාරයක් වෙනවා. හැබැයි මේව දැක්කා කියලා විතරක් අපි දුක දැකගත්ත වෙන්නේ නැහැ. මේ සතර පෙර නිමිති දැකලා ගෙහිගෙන් නික්මෙලා බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ තමයි පුබ්බේ අනනුසුතිසු ධම්මේසු චක්කුං උදපාදී, ඥානං උදපාදී, පඤ්ඤා උදපාදී, විද්‍යා උදපාදී, ආලෝක උදපාදී කියලා කිව්වේ. එහෙනම් අර ඡන්නමතියකින් දැනගත්තු කාරණායි නිවන් දැකපු වෙලාවේ දැක ස්පර්ණය සමානද? සමාන නම් එහෙම කියන්න ඕනේ නැහැ. නමුත් බුදුහාම අවබෝධ කරගත්තේ සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛා කියපු විදියට කෙටියෙන් ගත්තොත් මේ හැම දුකකටම මුල් වෙච්ච යටිපතුලේ බොටම් ලෙවල් එකක් තියෙනවා. අන්න ඒක තමයි අවබෝධ කරගත්තේ බුදුහාඳුරෝ. අන්න ඒක දැනගත්තොත් තමයි අපි සැබෑ ලෙසම දුක දැකගත්තා වෙන්නේ. එතකොට අන්න ඒ අවබෝධය ලබන තැනට නුවණ දියුණු කිරීම තමයි බුදුසමයේ නියම සම්මාදිටිය කියලා කියන්නේ. හැබැයි සම්මාදිටිය එක එක මට්ටම් තියෙනවා. දැන් කම්මස්සකතා සම්මාදිටිය කියලා කියන්නේ කර්මය අදහන නුවණ. දැන් අපි දානමේ පින්කම් කරනවා, වැඩි හිටියට සලකනවා, සිල් රකින්නවා, මේව කරන්නේ කම්මස්සකතා සම්මාදිටියෙන්. හැබැයි කම්මස්සකතා සම්මාදිට්ඨිය තියෙනකොට විතර කම්මස්සකතා සම්මාදිට්ඨිය තියෙනකොට අපිට පින්කම් කරන්න පුළුවන්. හැබැයි පින්කම් කරාට අපි සම්පූර්ණයෙන්ම අවිද්‍යාවෙන් දුර වෙලාද? අපි දුරුනේ නැහැ. පින්නතුනේ ඇයි ඒකට හේතුව? පරිසම්පාදේ දැක්කන අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා කාරණයක්. අවිද්‍යාව නිසා සංඛාර හට ගන්නවා කියලා. එහෙනම් මොකද්ද මේ සංඛාර කියලා කියන්නේ? පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනෙන්ජාවි සංඛාර. පුඤ්ඤාවි සංඛාර සිද්ධ කරන්නේ මොකෙන්ද? අවිද්‍යා පත්‍ය. ඒකෙන් කියන්නේ හැම දිනෙකම පින් කරන අවිද්‍යාවෙන් කියලාම නෙවෙයි මේ කියන්නේ. හැබැයි මතක තියාගන්න අපි බොහෝ දිනක් අවිද්‍යාවෙන් තමයි කරන්නේ. ඒ පිනෙන් අපට සුගතිගාමී වෙන්න පුළුවන්. ඒ පිනෙන් අපට මියගිය ඥාතිනේ පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ පිනෙන් අපට ආයු වර්ණ සැප බල ලබන්න පුළුවන්. ඒ පිනෙන් අපට දිව්‍ය ලෝක විතරක් නෙවෙයි බ්‍රහ්ම ලෝකෙත් යන්න පුළුවන්. හැබැයි ඒ වුණත් අපි අවිද්‍යාවෙන් දුරුනා වෙන්නේ නැහැ. අපට මුළු ලෝකෙම ඉන්න හාමුදුර එකතු කරලා කැමිට අසද්දෘශ දානයක් දෙන්න පුළුවන්. කෝසල මල්ලිකාව කොසරයිතුමා එක සම්බුද්ධ ශාසනයක එකවරක් විතරක් දෙන මහා අසද්දෘශ දානය දුන්නා. එහෙම අසද්දෘශ දානයට සක්‍රීයව සහභාගී වෙච්ච කෝසල මල්ලිකාව ඉපදුනේ කොහෙද? ඔබ දන්නවා ඒක. දවස් 7කට හරි ඇයට දුක තියන් සිද්ධ වුණා. පින්නතුනි මෙන්න මේක තමයි අවිද්‍යාවේ ස්වභාවය. මෙන්න මෙවැනි අනතුරක් අපේ ජීවිතවල තියෙනවා. මෙන්න මේ අනතුර නිසා තමයි බුදුහාමුදුරෝ ඉතාම ගැඹුරින් වඩාත්ම අර්ථවත් විදියට අපට අපේ සිත දියුණු කරන මාර්ගයක් බුදුහාමුදුරෝ අපට දේශනා කළේ. පින්නතුනි අපට හොඳ කර්ම කරන්න පුළුවන්. අපි සම්මාදිට්ඨිය කියලා හිතාගෙන කරන්නේ ඒක සම්මාදිට්ඨිය තමයි. හැබැයි කම්මසකත සම්මාදිට්ඨියටපත් වුණාට විතරක් අපේ නියම සම්මාදිට්ඨිය කියලා කියන්නේ බෑ. මේ පිනතට ඕනම් බලන්න මජ්ක්‍ධිම නිකායේ තියෙන දෙවනි සූත්‍රයේ සබ්බාසව කියලා සූත්‍රයක්. ඒ සබ්බාසව සූත්‍රයේ සඳහන් වෙනවා යම්කිසි පින්කම් කරන කෙනෙක් කුසල අකුසල මොනෝ කර්මයක් කරන කෙනෙක් හිතනවා නම් මේ කර්ම කරන්නේ මමමයි, මේ කර්ම වලට අනුරූපව මමම නැවත ඉපදෙනවා කියලා හැඟීමෙන් යම්කිසි කර්මයක් කරනවා නම් පිනක් වෙන්න පුළුවන්, පාවක් වෙන්න පුළුවන්, දෙකෙන් කොයි පැත්ත හරි කුසලයක් වෙන්නත් පුළුවන්. හැබැයි මෙහෙම අදහසින් තමම්මයි මේ කර්ම නැවත විඳින්නේ කියලා අදහසින් යම් කිසි කෙනෙක් ඒ දැක්ම තුල ඉඳගෙන කර්ම කරනවා නම් ඒ තැනැත්තා ඉන්නේ දෘෂ්ටි ජාලයක, දෘෂ්ටි විසූකයක, මිත්‍යා දෘෂ්ටි තුල යා අතරමං වෙලා ඉන්නේ කියලා. මේක කිව්වට කලබල වෙන්න එපා. දැන් කර්ම නොකර ඉන්න පටන් ගන්න තේරෙන්නා නිකන්නේ. පින්නතුනි මෙතනින් කියන්නේ අපට මේට වඩා ගැඹුරු තත්ත්වයක් තියෙන. ඒ කියන්නේ ලෝකෝත්තර සම්මාදිටිය සාපේක්ෂව මේ සම්මාදිටිය ඇතර ප්‍රබල නැහැ කියලා එකයි. ලෝකෝත්තර සම්මාදිටියට එකට තියලා බලනකොට අපි මේ දන් ටිකක් දුන්නට, පින්කම් ටිකක් කළාට හාමුදුරන සැලකුවට අපි ඉහළ සම්මාදිටියට තාම ඇවිල්ලා නැහැ. ඒකට එන දර්ශනයක් බුදු සමය තුල තියෙනවා. හැබැයි අර සම්මාදිටිය තුල ඉඳීම අපට සුගතියට යන බාධාවක් එන්නේ නැහැ. ඒ මට්ටමට තමයි අපි මුලින් එන්නේ. මිත්‍යා දෘෂ්ටිය ගත්තත් මිත්‍යා දෘෂ්ටියේ තවස්ථා දෙකක් තියෙනවා. ප්‍රධාන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි නියත මිත්‍යා දෘෂ්ටිය කියලා කාරණයක්. දුන් දෙහි විපාක නැහැ, දාන විපාක නැහැ, සීලේ විපාක නැහැ, මෞද්‍යම අපියන්ට සලකල ඒ වගේ අනිසංස නැහැ, ශ්‍රමණ බ්‍රාහ්මණ සැලකුවට පින් නැහැ. ඒ 10ක්ම දස 10ක් පිළිබඳවම දැඩි අසුභවාදී මට්ටමේ ඉන්නේ. එයා පිළිගන්නේම නැහැ. එයාට කියනවා නියත මිත්‍යා දෘෂ්ටි ගත්ත කෙනා කියලා. ඒ නියත මිත්‍යා දෘෂ්ටි ගත්ත කෙනා ධර්මයේ සඳහන් වෙනවා එයා දුගතිගාමි වෙනවා කියලා. එහෙම ගත්තොත් හැම දිනෙකම නැහැ ඇත්තෙම. බොහොම ටික දෙන හැමයි ඉන්නේ. අඩු ගානේ වෙනත් ආගම්වල ගත්තා, තමගේ මෞද්‍ය මම වෙන සලකනවා, ඒව හිතන් කරනවනේ. හැබැයි එහෙම උනායි කියලා එයා අර 10ටම නැති වෙන්නේ නැහැ. නියත මිත්‍යා දෘෂ්ටිම ගන්න නැහැ. එකක් දෙකක් හරියට පිළිපදිනවා. එතකොට අන්න ඒ මට්ටමේ යන් හිටියත්, මිත්‍යා දෘෂ්ටි හිටියත් එයා දුගතිගාමි වෙන්නේ නැහැ එයා. අබෞද්ධය සුගතිගාමි වෙන්න පුළුවන්. මොකද යා දන් දීමෙන් හරි සීලයෙන් හරි කුමන හරි දෙයකින් ඇතැමිට ආගමක් කිසිම අදහනක් නොආදහන කෙනෙක් වුණත් එතනටට පුළුවන්කම තියෙන වාසියක් තියෙන සුගතිගාමි වෙන්න. එයා හිත හොඳට තියාගෙන හිටියොත් සමාජ සම්මත හොඳ දේවල් කරවතින් යහපත් විදිහට මානව දයාවට තියෙනවා නම් අනිත්‍යයට උපකාර කරනවා නම් ඊර්ෂ්‍යාව අඩුයි නම් ඒ අය සුගතිගාමි වෙන්න පුළුවන්. හැබැයි බුදුදහමේ හැටියට මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ ඒ විතරක් නෙවෙයි, අබෞද්ධයන් විතරක් නෙවෙයි. බුදු දහමේ හැටියට දාන ආදී පින් දහම් කරගෙන හිටියත් අර ලෝකෝත්තර සම්මාදිටියට සාපේක්ෂව කම්මස්සකතා සම්මාදිටියක් සැලකන්නේ මිත්‍යා දෘෂ්ටියක් විදියටයි. කම්මස්සකතා සම්මාදිටින් විතරක් හිටියොත්. හැබැයි ඒ කම්මස්සකතා සම්මාදිටියත් එක්කම අපිට ලෝකෝත්තර සම්මාදිටිය දෙකම ඇති කරගෙන අපිට ඉහළම මානසිකත්වයට යන්න පුළුවන්. බුදු සමය තුල එක එක පද එක එක මට්ටම් වලින් විස්තර කරලා තිනා අපි ඒවට කලබල වෙන හොඳ නැහැ. දැන් උදාහරණයක් කියනවා. බුදු සමය සඳහන් කරනවා නිරයට සාපේක්ෂව ওই සත්තු සිව්පාව වගේ ඉන්න සත්වයක සුගතියක් කියලා. ඒ සතු සිව්පාවන්ට වඩා මනුස්ස ලෝකයේ සුගතියක් කියලා. මනුස්ස ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝකයේ සුගතියක් කියලා. දිව්‍ය ලෝකයට සාපේක්ෂව බ්‍රහ්ම ලෝකයේ සුගතියක් කියලා. ඊළඟට කියනවා අනිත් පැත්ත. බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව දිව්‍ය ලෝකය දුගතියක් කියලා කියනවා. දිව්‍ය ලෝකයට සාපේක්ෂව මනුස්ස ලෝකයේ දුගතියක් කියලා කියනවා. මනුස්ස ලෝකයේ සාපේක්ෂව මේ සතා සිව්පාව දුගතියක් කියලා. ඒ සතුන්ට වඩා දුගතියක් කියලා කියනවා නිරේණ සත්තුන්. අන්තිමට කියනවා නිබ්බාණං මා උපනිදාය සම්බා උප්පත්තියෝ දුගතින් කියලා. නිවනට සාපේක්ෂව සියලු උපත් සියලු ආත්ම භාවයන් දුගතිය කියලා. නිවනට සාපේක්ෂව. අනිත් අපේ වචනවලින් සැලකිනවත් නම් මොන පදණෙමින්ද ඒක කියලා තියෙන කියලා අපි ඒක තේරුම් ගන්නට ඕන. පින්නතුනේ සම්මා දිටිය තන්නේ වගේ. කම්මස්සකත දැන් බුදුහාඳුරෝ විඤ්ඤෝ පුරුෂයන් කියලා නුවණැති පුරුෂයන් කියලා කිව්වේ මුලදී නියත මිත්‍යාස්තියෙන් මුදවලා අඩු ගානේ කම්මස්සකත සම්මා දිටිය හරි ගන්න එක. ඊළඟට කම්මසකත සම්මාදිටිය ඉඳගෙන දාන ආදී පින්දාම් කළ හිත පිරිසුදු කරන ගමන් අපි ඊළඟ තර ලෝකෝත්තර සම්මාදිටිය කරා අපි යන්නට ඕන. මෙන්න මේකට මාවත තමයි බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ. මෙන්න මේක අපි දක්ෂ වුණෝතින් පින්නතුනි ඒ ධර්මයේ තුල ඒ දක්ෂතාවය අපට තියෙනවා. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ කියලා කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ස්වාකාතයි. ඒක මනරින් දේශනා කරපු ධහමක්. මුල මැද අග ඉතාම මනරින් කිසිඳු අඩුවක් නැතුව දේශනා කළා තියෙනවා. මුල සීලය, මැද සමාධිය, අග ප්‍රඥා විදියට. ඒ වගේ මේ ධහම සම්දිත්තිකයි. සාන්දෘෂ්ටික කියලා කියන්නේ මේ ධහම පිළිපැදූ ප්‍රමාණයට මේ ජීවිතය තුළදීම අපට ප්‍රයෝජන ගන්නට පුළුවන්. අකාලික කියලා කියනවා කල් නොයවා මේකෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒක තවත් තේරුමක් තියෙනවා මේ ධර්ම ඕනම කාලයකට වළංගුයි. දැන් බුදුදහමේ තියෙන සමහර එක කාලීන ධර්ම දේශනා කියලා තියෙනවනේ නේ. බුදුසමයේ පින්නතනේ කාලීන ධර්ම දේශනා නැහැ. බුදුදහම කාලිකයි. ඒක මේ කාලයට විතරක් වොන්න දැන් 21 වෙනි සියවසට වුණ ඇමරිකාවට එක බණ, ඉතියෝපියාවට තව බණ, ඉන්දියාවට තව බණක් එහෙම එකක් නැහැ. බුදුහාමර දුක්ඛ සත්‍ය කිව්වනම් සංකීර්තේන පංචපාදන කන්දා දුක්ඛා කියලා. ඒක ඇමරිකාවේ ජනාධිපතිරත් එහෙමයි, කියුබාවේ ඥායකයටත් එහෙමයි, ඉන්දියා ආගමැතිරත් එහෙමයි, ලංකාවේ කෙනාටත් එහෙම තමයි. ඒක බුද්ධ වර්ෂ 2500කට කලිනොත් එහෙමයි, අදත් එහෙමයි, තව 2500කට පස්සෙත් එහෙම තමයි. ඒක තමයි අකාලික ධර්මක ලක්ෂණය. කාලයකට කොටු කරන්න බෑ ඒක. ඒහි පස්සෙකෝ ඕනම කෙනෙකුට එන්න බලන්න කියලා විවෘතව කියන්න පුළුවන්. එන්න පිළිගන්න කියලා නෙවෙයි කියන්නේ. ඇවිල්ලා බලන්න කියලා කියන්නේ. විවෘත ආරාධනාව බුදුදහමෙන් කරන්න. මේක මේ විදිහටම පිළිගන්න කියලා එහෙම නීතියක් නැහැ. බුදුහාම සඳහන් කරන බුදුහාඳුරන්ගේ සම්බුද්ධත්වය ගැන උනත් විමසන්න කියලා ප්‍රශ්න කරන්න කියලා. ඒ වගේම කියනවා ධර්මයේ එලිවෙන්න ධර්මයේ බැබලෙන්නේ මේක විවෘත වෙන්න කියලා. ධර්මයයි හඳයි ඉරයි කියන මේ කාරණා, ප්‍රඥාවයි කියන කාරණා මේව බබලන්නේ විවෘත වෙන්න කියලා. ඒ ආගම වැහෙන්න බබලනේවත් තියෙනවා. මොනවද? ඔය බමුණන්ගේ මිත්‍යා මත වහලා තියෙන තරමට බබලනවා. තා මොනවද ඒ වගේ? ඔය කාන්තාවත් වැහිලා හිටිය තරමට බබලනවා. පුළුවන් තරම් වහගන්න දේවල්. එතකොට තමයි බබලන්නේ. පින්නතුනි මේ වගේ කාරණා බුදුදහම තුළ තියෙනවා. ඒ නිසා ධර්මයේ විවෘත වෙච්ච තරමටයි බබලන්නේ කියලා කියනවා. පින්නතුනි මෙන්න මේ ධහම තුළ ඉතාම අනුපිළිවෙලින් යන කරුණු ටිකක් විස්තර කරන සූත්‍රය අද අපි කෙටියෙන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව පින්නතුනි ඔබට දීපු මේ අත්පත්‍රිකාවේ අවසානයේට බුදුසමයේ මූලික කරුණු ටිකක් අපි පළගස්සලා තියෙනවා. ඔබට බලා ගන්න පුළුවන් මේ ධර්ම දේශනාවේ සාරාංශය විදිහට සහ මේ පිනතුන් කොතින්ද බණක් ඇහුවාද. ඔබ දක්ෂයන් වෙන්නට ඕන ඒ අහන බණ හැබැයි ලෙසම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේද කියලා ඔබටම විමසලා බලන්න පුළුවන්. ධර්මයේ නාමයෙන් වෙනත් කෙනෙක් වෙනත් දෙයක් කියන්නත් පුළුවන්. හැබැයි එතෙන්දි අපි දක්ෂ වෙන්නට ඕන ධර්මය මොකද්ද, ධර්මය නොවන්නේ මොකද්ද කියන එක වෙන් කළ හඳුනාගෙන දක්ෂ වෙනවා. එතෙන්දි ඔබ ගැටෙන්න යන්න එපා. ඇතැමිට ධර්මදේශකයන් වහන්සේලා ගැටුණොත් අඩුපාඩු වෙනවා. ඔක්කොම දන්නේ නැහැ නේද ඉතින්. එතකොට අපි දක්ෂ වෙන්නට ඕන එක්ක අපි දන්නේ නැති කරණක් තේරුම් ගන්න, නැත්නම් අපි දන්න දෙයක් ඒ ගැනට කියලා දුන්නත් ගැටලුවක් නැහැ. නමුත් මේ නුතුනි වඩාත්ම වටින්නේ බුදුදහමේ නියමහරය නිතරම අපි තේරුම් ගන්න උත්සාහ කරන්න ඕන. බොහෝ දෙනෙකුට පින්නතුනි මේ උනන්දු අඩුයි ඇත්තෙම. විශේෂයෙන් උපතින් බෞද්ධයන්ට මේක අඩුයි. උපතින් බෞද්ධයගේ ලොකු මාන්නයක් තියෙනවා අපි ධර්මය දන්නවා කියලා. ඒක ලොකු අභාග්‍යයක් පින්නතුනි. උපතින් අබෞද්ධය තමයි හුඟක්ම ධර්මය දන්නේ. එයා මේක හොයලා හොයලා හොඳම දේ ඉස්මතු කරගෙන උත්සාහ කරනවා. ඒකට හේතුව මොකක්ද? අපේ අය විශේෂයෙන් දැන් මේ පින්නතුනි හුඟක් උගත් බුද්ධිමත් අය දැන් මේ වගේ රටවලට ආව ඔබ හැමදේම හොඳම පැත්තනේ හොයන්නේ නේද? පදිංචි වෙන සිටි එකක් ගත්තා හොඳම සිටි එකක් නේ. වාහනයක් වුණත් හොඳම වර්ගයේ වාහනයක්. විශ්වවිද්‍යාලයක් තොරගත්තත් හොඳම විශ්වවිද්‍යාලයක්. ඩිග්‍රියක් ගත්තත් හොඳම ඩිග්‍රියක්. විවාහ වෙන්න ඕන කෙනෙක් මහත් කෙනෙක් වෙන එකත් හොඳම කෙනෙක් තමයි. හැමදේම හොඳ මේව තෝරන්නේ. හැබැයි ධර්මයේ අහන ගියාම කොහමද? අනේ අර සරල දෙයක් ඔය දෙන දා පොඩි දෙයක් තිබ්බම නැති ඔයි. එහෙම එතෙන්දී අපි ඉතාම සරල විදිහට තමයි ඒක ගන්න. අනිත් තැනදී හැම තැනදීම දක්ෂ වෙන අපි මෙතෙන්දී පින්නොතින් අපි බොහෝ විට අදක්ෂ වෙනවා. ඉතාම සරල දෙයක් සරල දෙයකින් තෘප්තිමත් වෙලා hina වෙලා කැම ටිකක් කාලා එකතු වෙලා විනෝද වෙලා යන්න බලන්නේ අපි. නමුත් පින අපි මෙතෙන්දී අනිත් සියල්ලටම වඩා අනිත් තැන්වලදී දක්ෂ නොවුනත් පින්නොතින් අපි ධර්මයේ ළඟදී සුවිශේෂී දක්ෂයන් වෙන්න ඕන අපි. එහෙම නොවුනොත් ඒක අපේ බුද්ධියට කරන අපි අවමානයක්. ඒ නිසා අපි ලෝකයේ හොඳම තැන්වලින් හොඳම විශ්වවිද්‍යාලෙම උපාධි ගන්න. එයා හොඳම යාන වාහන තාක්ෂණය පාවිච්චි කරන්න. හොඳම නගරවල හොඳම ලස්සන ගෙවල් හදාගෙන ඉන්න. හොඳම වටින වාහනය කියන්නේ නිකන් බාලයව කියන්නේ පුළුවන් නම් නෑනම මේ. හැබැයි පින්තුනි ඊට නොදෙවෙන විදියට ධර්මයේ තුල ඉතාම ඉහළ ධර්ම කරුණුත් එක්ක Taman නිතරම ඉන්න බලන්න. දන්නේ නැතිනම් කාගෙන් හරි වැඳලා හරි අහගන්න. අපි තාම අපි දන්නේ නැති ඒවා වැඩිහිටි හාමුදුරන්ගෙන් ඉතරන්නේ බාල හාමුදුරුවෝගුණත් අහන සමහර විට. සමාන කරුණු පැහැදිලි කරගන්න. පින්තුනි එහෙම තුලින් අපි මොකද මේ අවස්ථාවෙතනින් ගිලිහුනොතින් පින්තුනි ආයි පින්නතුනි හිතන්න එපා මේ පහසුකම් ටික ඔක්කොම මේ හැම වෙයි කියලා අපට. ඔබ හිතනවාද ඔබ මේ ආත්ම භාවය අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. මැරෙනවනේ අපිනේ. නේද? පින්නතුනි ඒ මැරිලා ඉපදෙන දවසට හිතන්න පුළුවන්ද මේ අද ලැබිලා තියෙන පහසුකම් ටික ඔබගේ වෘත්තීන්, ওই අධ්‍යාපන සුදුසුකම්, ওই දරුවෝ, ওই ඥාතීන් කොහොම ලැබෙයි කියලා හිතන්න පුළුවන්ද? පින්නතුනි එක ඉතාම දුර්ලභ දෙයක්. ඔය ටික ඔක්කොම එක විට පින්නතුනි එකම මොහොතක ඉහළම රටකට ඇවිල්ලා හොඳම තැනක හොඳම අධ්‍යාපනය හොඳම රූප සම්පන්නිය හොඳම තාක්ෂණය මේ සියල්ලක්ම එකට කැටි වෙලා දීලා ධර්මයක් එකට දෙන අවස්ථාවක් පින්නතුනි ආය අපට හිතන්නවත් බෑ. ඇතැමිට එක කුසලයේ පොඩ්ඩක් එහෙම වුණොතින් මනස ලෝකේ නැති වෙන්න පුළුවන්. ඒ කුසලයේ පොඩ්ඩක් හරි එහෙම වුණොතින් ඇස් දෙක අඳ වෙන්න පුළුවන්. ඒ කුසලයේ පොඩ්ඩක් හරි අඩු වුණොතින් උපතින්ම බිහිර වෙන්න පුළුවන්. ඒ කුසලයේ පොඩ්ඩක් හරි අඩු වුණොතින් ඇතැම්ට ඈත දුෂ්කර ප්‍රදේශයක මිත්‍යා දෘෂ්ටික පවුලක ඉපදෙන්න පුළුවන්. ඒ සියලුම අනතුරු පිනතුනි අපේ ඉදිරියට තියාගෙන තමයි අපි මේ ඉන්නේ. ඒ මරණයෙන් පස්සේ වෙන දේ. ඒ විතරක් නෙවෙයි පිනතුනි. අපි ජීවිතේ ඉතාම කැමති වෙන දේවල් අපේ දෑස ඉදිරිපිට යම් කිසි දවසක අපට අහිමි වෙනවා. ඒක අමතක කරන්න එපා. ඔබ ඉතාම කැමති වෙලා ඉන්න ඔබගේ ඥාතීන් ඔබේ දැස් ඉදිරිපිටදී මේගොල්ලන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා ඔබට. ඔබ ඉතාම ආදරය කරන දරුවන්ගෙන් ඔබට වෙන් වෙන්න සිද්ධ වෙනවා. ඔබ ඉතාම ප්‍රිය කරන ඔබගේ ලස්සනම රූප සම්පත්තිය දිනපතාම ඔබෙන් පැහැර ගන්නවා. ගත වෙන තත්පරයක් පාසා ඔබගේ ආයුෂ ඔබ උපන්දින සමරමින් හිටියද? ඔබ උපන්දින සමරන්නේ මොකද්ද? අනේ මං තවත් අවුරුද්දකින් මරණයට ලං වුණා කියන එක තමයි මේ සින්දු කියලා කෑම බීම කාලා ඔබ සමරන්නේ. ඈ පින්නතුනි යථාර්ථය මේක. මෙන්න මේ යථාර්ථයේ තියාගෙන තමයි අපි මේ පින්නතුනේ අපි මේ විනෝදෙමින් ඉන්නේ. ජීවිතය අවසන් වීම නෙවෙයි අනතුරු පින්නතුනේ. මේ අවසන් වෙන්නේ මොකද්ද? මේ අවසන් වෙන පින්නතුනේ ඊටාම දුෂ්කරව ඊටාම පින් කළා ප්‍රාර්ථනා කරපු බුද්ධෝත්පාද කාලයක් හැම තත්පරයක් පාසා මේ විය කියන්නේ. ඒකයි අනතුරු පින්නතුනේ. මනුස්ස ජීවිතය අවසන් වීමයි විතරක් නෙවෙයි අනතුරු. මේ හැම තත්පරයකදීම අවසන් වෙන්නේ මේ ගෞතම සම්බුද්ධ ශාසනයයි. ආයි බුදු කෙනෙක් පහළ වෙන හුඟක් කලකට වෙනවා. මේ කල්පය තුළම තවත් බුදුහාරු කෙනෙක් පහළ වුණත් ඒ කාලය සරල නෑ පින්නතුනි. බොහොම දිග කාලයකට පස්සේ ආයි අපට ලැබෙන්නේ. සමහර ධර්ම දැන් පිටිපස්සට කරලා තියෙන නිසා සම්පූර්ණව අමුතු පස්ස කාලේ තියෙන්නේ. මේ ධර්මයන්සෙල සම්මත කවදාද? නැති දවසක පිටිපස්ස ධර්ම කවුරු ඔය ධර්මයේ තියෙයි ඉතින් ආයේ ධර්මය රැකින දැන් අපේ ඇත්තෙම දැන් අපිට ආයේ මේ ධර්මයට එන්න පුළුවන්ද කියන එකයි කාරණේ. ඒ දහම අහන්නට පුළුවන් මට අපිට ආව අපට ආයේ නැවත එන්න පුළුවන්ද කියන එකයි. පස්සේ දහම ලෝකේ තියෙයි. දහම ලෝකේ තියෙන ධර්මයේ ප්‍රයෝජන ගන්න අපට සුගතියක් තියෙනවනේ. දැන් අපට ගුවන් ටිකට් පතක් ගත්තට ගුවන් ටිකට් පත මෙහාට මේ ගුවන් යානේ අපේ ගෙදරට එන්නේ නැහැ. අපි ගුවන් තොටුපළට යන්න ඕන. ඒ ඔක්කොම ටික සූදානම් කරලා තිබද්දී අපි ගෙදර හිටියට එන්නේ නැහැ නේ. ධර්මයේ ලෝකේ ග්‍රන්ථාරුඩ කළ තිබුණත් ගල් කැටියම් වල ලියලා තිබුණත් අපට සුගතියක් නොලැබුණා තින්. අපි උපතින් මෙන්නේ මන්ද බුද්ධිකව නම් මේ ධර්මයේ මුකුත් අපට දෙයක් නෑ. අපට ධර්මේ නෑ වගේ තමයි. පුස්තකාලයක පොතක් නැතිවීමයි පුස්තකාලයේ නියමිත තැනෙන් බාහිර තැනක පොතක් තිබීමයි සමානයි. පොතේ පුස්තකාලේ නියමිත රාක්‍ය අදාළ සබ්ජෙක්ට් එක අදාළ අංගය යටතේ ඒ පොත නොතිබීමත් පොත පුස්තකාලේ කොහොමත් නැතිවීමත් සමානයි. ඒ වගේ තමයි ධර්මයේ ලෝකේ තිබ්බත් අපට සුදුසුකම් ටික නොලැබුණොත් එතෙන්ට යන්න ධර්මයේ ලෝකේ නෑ වගේ තමයි. ඒ විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සැබෑ ධර්මය අපි අහනකන් අපි නොයසෝත්කින් පින්නොතින අපි බුදුහාරු කෙනෙක් ලෝකේ පහළුණාද කියලා දන්නේ නැහැ. අපි බුදු පිනවට වඳින්න පුළුවන්. බුදු පිනමක් කාමරෙම තින්නත් පුළුවන්. හැබැයි පින්නතනේ බුදුහාඳුරන්ගේ සැබෑ දර්ශනය අපි හරියට අසා දැනගන්නකම් අපි ඇත්තටම දන්නේ නැහැ බුදුහාඳුර කෙනෙක් පහළ වෙලාද කියලා. කම්මස්සකතා සම්මාදිතේ සාපේක්ෂව ගන්නකොට පින්නතු හොඳ කර්ම කරන්න කියන එක ලෝකේ අනිත් ආගම්වලුත් කියනවා. බොහෝ දෙනෙක් ඉතින් ඉන්නේ අනිත් යට කරදර කරන්න එපා, පස්වපු කරන්න එපා, දෙමව්පියන සලකලා පින් දහම් කරගෙන මෛත්‍රී භාවනා කරන් ඉන්න කියලා තමයි සාමාන්‍යයෙන් අපි ඉගෙනගෙන තියෙන්නේ. මේක විතරක් දන්නේ නැහැ තමයි කියන්නේ පින්නතුනි පන්සලේ පල්ලියේ කෝවිලෙන් දැල්වෙන්නේ එකම පහනයි කියලා. හා පින්නතුනේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ගත්තොත් මෙහෙම සමාන බවක් තියෙනවා. හැමතැනම එක පහන තමයි තෙන්නේ. හැබැයි පින්නතුනේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය එනකොට බුදුදහමේ පහන වෙනස්. පින්නතුනේ මෙතෙන්දී තමයි අපි වෙන ලෝකයේ සියලුම ආගම් දර්ශන ඉගැන්වීම් විද්‍යාවන් ඉදිරිපත් කරන්නේ. අපි ලෝකේ ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. අපි මිය ගියාට පස්සෙත් ලෝකේ ඉතුරු වෙනවා කියන කාරණේ. සියලුම ආගම් එක පැත්තකට දාන්න පුළුවන්. අපි යුදෙව් ආගම ගත්තත්, හින්දු ආගම ගත්තත්, ස්ලාම ආගම ගත්තත් සියලුම ආගම් වල කියන්නේ මේ පදනමෙන් තමයි විද්‍යාවන් සියල්ලක්ම සඳහන් වෙන්නේ මේ පදනමෙන්. බුදු දහමේ ඒක බැහැර කරන්නේ නැහැ. සමුදි සත්‍ය ගැන බුදු දහමේ කියනවා. හැබැයි ඒ සම්මුති සත්‍ය තුළ විතරක් ඉඳගෙන පින්නතුනේ අපට දුකෙන් සම්පූර්ණයෙන් නිදහස් වෙන්න බෑ. වැඩෙමුනොත් නේවසඤ්ඤානාසඤ්ඤායතන බ්‍රහ්මෝක යන්න පුළුවන්. මහාකල්ප 84000කට. එන් එහා යන්න බෑ අපට. ඒ නිසා දෙවනි පදනමට එනකොට පින්නතුනේ බුදුදහමෙන් කියන්නේ ලෝකෝත්තර සම්මාදිට එනකොට මේ අපි නිර්මාණය කරගන්න ලෝකය මේ ඇස දැල්වලා මේ මොහොතේ ඇසත් එක්ක ඇතිවන ලෝකය තමයි ලෝකය කියලා කියන්නේ. යම්කිසි ශබ්දයක් අහනකොට ඒ ශබ්දයත් එක්ක තියෙන ඒ මොහොත තමයි අපේ ලෝකය කියලා කියන්නේ. එක ඉන්ද්‍රියකින් එක මොහොතක එක අත්දැකීමක් විතරයි තියෙන්නේ. ඒ අත්දැකීම අතීතේ ඉඳන් වර්තමානයට එන එකක් නෙවෙයි, වර්තමානයෙන් අනාගතයට යන එකක් නෙවෙයි. අහුත්වා සම්බුතං පුත්වා නබවිස්සති කියන එක. අතීතෙන් මෙතෙන්ට එන්නේ නැහැ, මෙතනින් අනාගතයට යන්නේ නැහැ. හැබැයි ඒකෙන් කියන්නේ නැහැ අතීත අත්දැකීම් වලින් බලපෑමක් උනේ නැහැ කියලා. එහෙමනොත් කර්මයක් ප්‍රතික්ෂේප කරන්න වෙනවා. අතීත අත්දැකීම්වල යම් කිසි විදියෙ බලපෑමක් වර්තමානයේ දැන් සෝවිසිපත්ති කියලා එහෙම අභිධර්මයේ තියෙනවා. අතීත අත්දැකීම්වල බලපෑමක් මෙතන වෙලා තියෙනවා. ඒ බලපෑම මත තමයි අපි ඉන්නේ. සාමාන්‍ය බලපෑමක් විතරක් නෙවෙයි පේනතුනි. දැන් අපි මෝහනය කරාම එම හොයාගන්නේ. ඇතැමිට ගියාත්ම භාවයක ඇතැමිට පිළියනුමකින් මිය ගිහපු කෙනෙකු ඇතැමිට මේ ආත්ම භාවය එතනම ලපෙත් තියෙනවා. ඒ තරම් බලපෑමක් සම්බන්ධයක් තියෙන මේක නැත්තේ නෑ. හැබැයි අතනින් මෙතෙන්ට එනවා කියලා බුදුදහමේ කිසිම දෙයක් කියන්නේ. අන්න ඒක තමයි බුදු සමිතින විශේෂත්වය. ඉදා පච්චතාවේ පටිසම්පාදයේ මතින්දගෙන ධර්ම විස්තර කිරීමේ ලක්ෂණය. බුදුහාමුදුර ලෝකේ පහළ වෙන කලනොත් ලෝකයේ මිනිස්සු කර්මයේ විශ්වාස කළා. නැවත ඉපදීම විශ්වාස කරා හින්දු දහම තිබුණා. ඒ අය සඳහන් කළේ අතීතයේ තැනැත්තා ඒ විදිහටම ආත්මය මෙතෙන්ට එනවා කියලා. ඒ හිත එහෙම මෙතෙන්ට එනවා කියලා. බුදු සමයේ සාතිගෙන භික්ෂුවක් මේක සඳහන් කළා. මේ අතීතයේ හිතම මෙතෙන්ට එනවා කියලා. බුදුහාඳුර සාති භික්ෂුව ගෙන්නවලා ඇහුවා මම ඔහොම එකක් කියලා තියෙද කියලා. බුදුහාඳුර සඳහන් කළා සාති ඔබ හිස් පුරුෂයෙක් මෝග පුරුෂයෙක් කියලා. මම ඔහොම එකක් කියලා නෑ අතීතයෙන් මෙතෙන්ට සිතක්ගෙන තියා මේ මොහොතේ එක මොහොතක ඉඳලා තව මොහොතකට යන සිතක් ගැනත් මම නොකියන අවස්ථාවක අතීතාත්ම භාවය ඉඳන් මෙතෙන්ට හිතගෙන මම කොහොමද කියන්නේ කියලා. බුදුහාඳුර සඳහන් කරනවා අතීතාත්ම භාවය ඉඳලා මෙතෙන්ට තියාපු හිතක් තියා මේ ජීවත් වෙන මේ මොහොතේ ඉඳලා ඊළඟ මොහොතේ නම් හිතක් ගැනත් මම කියන්නේ නැහැ කියලා. එහෙනම් ඉතින් අතනින් මෙතෙන්ට ආවේ කියන කතාව කොහොම නිෂ්පල වෙනවා. හැබැයි ඒ හිත ඊළඟ හිතට බලපෑමක් කරනවා. යම් ශක්තියක් සපයනවා. ශක්තියක් සපයලා ඒක එතනම නිරුද්ධ වෙනවා. ඉටිපන්දම් දෙකක් පෙළියක් තියෙනකොට ඉටිපන්දමකින් ඊළඟ ඉටිපන්දමට ඒ රස්නේ ඇති කරන්න ඒ අවශ්‍ය වාතාශ්‍රය වාතාංගය වැඩි කරන්න පුළුවන්. හැබැයි මේකෙන් එතෙන්ද ගින්දර ගියා වෙන්නේ නැහැ ඉතින්. පහන් ඒ වගේ 100ක් වුණත් පත්තු කරන්න පුළුවන්. ඒ වගේ එක විඥානයක් අනිත් විඥාණයට බලපෑමක් කරලා ඒ විඥානය එතනම නිරුද්ධ වෙනවා. ඊළඟට අලුත්ම විඥානයක් හටගන්නවා. පින්නතුනි මෙන්න මේ පදනමෙන් බුදුසමෙන් කියන්නේ මෙන්න මේ අනිත්‍යතාවයේ පරිසම්පාදයේ පදනම් කරගත්තු දහමක් තුළ විස්තර කරන බුදුදහම තුළ හැම මොහොතෙම පින්නතුනි හටගනිමින් නිරුද්ධ වෙන ලෝකයක් මේ තියෙන්නේ. මෙන්න මේ දර්ශනය හරියට අපි තේරුම් ගත්තොත් අපි ඇසෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා ඒවා වැය වුණාට පස්සේ නිරුද්ධ වුණාට පස්සේ නැවත අවිද්‍යාවෙන් ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා අපේ. සුතමේ ඥානෙන් මේ අවබෝධය ලැබෙන ලැබෙන්න අපට ඇති වෙන දියුණුව තමයි මේ හටගෙන නිරුද්ධ වෙන පංච උපාදානස්කන්ධය නිරුද්ධ වුණාට පස්සේ නැවත ඉතුරු කර ගන්න ගතිය. මේකට කියන ආශ්‍රව කියලා. අර රාවල තියෙන අඩිය තියෙන මණ්ඩි ටික තියෙන්නේ. අන්න ඒක වගේ මේ ඉතුරු වෙන ගතියගේ ටිකෙන් ටික අඩු වෙනවා. තමන් අහපු දැකපු දේ අහුවට දැක්කට පස්සේ ඉතුරු වෙනවා කියලා හිතේ ඉතුරු නොතින් ඒ පදණෙමෙන් නම් අපි ඉන්නේ පින්නතුනේ. ඒ කෙනාට ජරා ව්‍යාධි මරණ වලින් නිදහස් වෙන්න බෑ. අපි දකින රූපේ දැක්කට පස්සේ ඉතුරු වෙනවා කියන අවිද්‍යාවේ හිටියොත් ජරා ව්‍යාධි මරණ වැළපීම් ටික නොමිලේ සපයනු ලැබේ. නොමිලේ ලැබෙන්නේ. දරුවෝ වෙනස් වෙනකොට, ඥාතීන් වෙනස් වෙනකොට, තමන්ගේ රූප වෙනස්කොට ඒ දුක් ටික නිදහස් වෙන්න බෑ. අනේ මට මේක විතරක් ඉතුරු කරගන්න අනිත් ටික බෑ කියලා බෑ. ඒක අනිවාර්යෙන්ම කලාමැදිරියා ඒ සතා පහනට පනිනකොට අනේ මට පහන් දැල්ල විතරයි ඕනේ මැරෙන්න නම් බෑ කියලා කිව්වට හරියන්නේ නෑ. පිච්චෙන්න බෑ කිව්වට බෑ. ලාංකු දැල්ලට පනින කලඟැටියා පනිනව නම් ලාංකු දැල්ලට ආසා කරොත්ින් නොපිස්සි බේරෙන්න බෑ. ඒ කතා නෑ. ඒ නිසා බුදු සමය දේශනා කරන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා කියන්නේ මේ අපේ ඇසෙන් රූප දැකලා කනෙන් ශබ්ද අහලා නාසයෙන් ගඳ සුවඳ විඳලා මේ ලබන අත්දැකීම් ටික ඒ අත්දැකීම ලැබුණට පස්සේ තමන්ගේ රූපයේ පිළිබඳව වෙන්න පුළුවන්, දරුවා කියලා හිතන්න පුළුවන්, gedara කියලා හිතනවා නම් මේ දේ ඔබ දැකලා ආවට පස්සේ තෙහෙ gedara මෙහෙම තියේ කියලා හිතුවොත් ඔබ නැවත gedaraට යන සූදානම් වෙලා ඉන්නේ. බය වෙන්න දෙයක් නැහැ. මෙතන විඥානේ නිරුද්ධ වුණත් ඔබ gedara ගිහිල්ලා තියෙන්නේ. බයන්න දෙයක් නැහැ. කොහොම නෙවෙයි හීනෙන් මිය ගියත්, හීනෙන් ගෙදර ගැන දැක දකින්න ලාවිරි හීනෙන් මිය ගියත් ගෙදරම ඉන්නවා අපි. බයන්න දෙයක් නැහැ. ගෙදරින් පිට යන්නේ නැහැ. ඒ ගෙදර තියෙනවා කියලා හිතුවොත්. කය නෙවෙයි පිණුතුනි ගැටලුව, හිතෙන් යන්න පුළුවන් එතෙන්ට. හිත යන හිත සම්බන්ධ වීමත් එක්කම ඊට අදාළ මෙතන ශරීරය සම්පූර්ණ වෙන් වුණා නම් එතන තමන්ගේ කර්මයට අනුකතක් සකස් වෙලා තියෙනවා. කුසලියත් එක්ක ඉන්න කෙනෙක් නම් එතන මනුස්ස වාසයට ආශ්‍රිතව, දිව්‍ය වාසයට ආශ්‍රිතව නැක වෙන්න පුළුවන්. කුසලිය දුර්වල වුණොත් පල්ලිය යනක ඉඳගෙන ගැට බැලම හලාගෙන ඉන්න පුළුවන්. ඔයෙන් පිට යන්නේ නැහැ. පින්තුනේ බුදු සමයෙන් කරන්නේ මෙන්න මේ පින්තුනේ අවිද්‍යාව අඩු වෙන විදියට බුදු සමය අපට නුවණ සපදනවා. ඒකට තමයි පින්තුනේ බුදු සමයෙන් කියන්නේ යම් කිසි කෙනෙක් තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් යමක් දැනගන්නව නම් දැනගන්න තියෙන ප්‍රධානම දේ මොකද්ද? අභිඥා කියලා සූත්‍රයක් තියෙනවා පින්තුනේ. හොඳට බලන්න. අංගුත්තර නිකායේ හතරවෙනි නිපාතේ සූත්‍රයක් තියෙනවා අභිඥා සූත්‍රය කියලා. යම් කිසි නුවණැති කෙනෙක් තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් දකිනව නම් දකින්න තියෙන මොකද්ද? අවබෝධ කරගන්නව නම් අවබෝධ කරගන්න තියෙන මොකද්ද? දුක කියන්නේ මොකද්ද කියන එක පංච උපාදානස්කන්ධේ. අපි ඇසට රූපයක් දැක්කා කියලා කියන්නේ පින්තුරි ඒ මොහොතේ පංච උපාදානස්කන්ධයක් හටගත්තා. හටගත්ත විතරක් නෙවෙයි ඒක ඒ මොහොතේම ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. හැබැයි අපේ තියෙන අවිද්‍යාව නිසා නිරුද්ධ වෙලා නිකන් ඉන්නේ නැවත ඒක අපි තෘෂ්ණා දෘෂ්ටි මාන වශයෙන් નિરાයාසයෙන්ම ගන්නවා. කණ්ණාඩියක් ළඟට යන කෙනා පින්නතුනේ කණ්ණාඩියේ මූණ බලන්න යන කෙනා කණ්ණාඩිය ළඟට යනකොටම තමන්ගේ රූපය ඇති වෙනවා කියලා යාට අවබෝධයක් තියෙනවා නම් මිනිස්යන් වශයෙන් අපට අවබෝධය තියෙනවා. ඒ අවබෝධය තියෙන අපි අවබෝධය සහිතව කණ්ණාඩිය ළඟට අපි යනවා නම් අපේ කණ්ණාඩිය ළඟට යන්න කලින් අපේ කණ්ණාඩියේ ඒ රූපය තිබුණා කියලා අපට දුකක් හෝ සැපක් හටගන්නවද? අපි යන්න කලින් ඒ රූපේ තිබ්බා කියලා අපට කිසිම ගැටලුවක් නැහැ. ඒ විතරක් නෙමෙයි කණ්ණාඩියෙන් තමන් ඉවත් වෙනකොටම ඒ රූපේ නැති වුණා කියලා අපට දුකක් හටගන්නවද? කණ්ණාඩියේ ඊළඟට දැන් උදේ ගියපු කණ්ණාඩිය දැන් හවස යනකොට තමන්ගේ රූපේ එහෙම එනකන් ඉන්නවායි කියලා අපේ හැඟීමක් තියෙනවද? අපට හැඟීමක් නැහැ. අපි දන්නව එතනින් නික්මෙනකොටම කණ්ණාඩියේ රූපේ නැති වුණා කියලා. අපි මූණ බලන කණ්ණාඩිය ළඟට යනකොටම ඒ හේතු ටික ඇති වෙච්ච තැනදී රූපේ නිර්මාණය වුණා. අපි අයින් වෙනකොටම ඒක එතනම නිරුද්ධ වුණා. පින්නොසින අපි ඒක දැකලා තියෙන පරීක්ෂණ කළද? ආවට පස්සේ කැමරාවකින් කොහේ හරි වීඩියෝ කළද? අපි කොහොමද ඒක දන්නේ? ෆ්‍රිජ් එක වහනකොට ලයිට් එක ඕෆ් වෙනවා කියලා දකින්නේ ඇතුළට කැමරාවක් දාලා ටෙස්ට් කළද? කොහොමද දකින්නේ අපි? අපි නුවණින් දකින්නේ පින සම්පූර්ණයෙන්ම අපි නුවණින් දකින්නේ මේක. එතකොට මෙන්න මේ අවබෝධයේ තියෙනවා නම් පින තුනි. බය වෙන්න එපා. දරුවෝ ටික දාලායි කැලේට දුහන්නේ. දැන් අපි කණ්ණාඩියේ රූපය අතනම නිරුද්ධු නැහැ කියලා දැන් උදේ ගිහපු කණ්ණාඩියට හවස නොගිලි ඉන්නවද අපි? ආයි හනවනේ නේ. ආයි බලන්න යනවා. ආයි රූපය ආයි කොණ්ඩේ පෙරන ආයි යනවනේ. අපිට එතන නිරුද්ධුනා කියන අවබෝධය නැවත කණ්ණාඩියකට නොගිලි ඉන්න සාධකයක් වෙන්නේ නැහැ. ඒ වගේම තමයි පින්නතුන ඔබ දකින දරුවා, ඔබ දකින ගෙදර අර කණ්ණාඩි ළඟට යෑමම තමයි. ඒක ඒක යන්න පුළුවන්, ඒ ගෙදර පින්තූරයක් දකින්න පුළුවන්, තමන්ගේ ඥාතිවරයෙක්ගේ ශබ්දයක් අහන්න පුළුවන් වීඩියෝ කරපු එක. මේ ඉන්ද්‍රියයෙන් මොකක් හරි ගත්තයි කියලා කියන්නේ, කොයි ඉන්ද්‍රියකින් ගත්තයි කියලා කියන්නේ පින්නතුනි, ආයි කණ්ණාඩි ළඟට ගියා වගේ තමයි. දැන් කණ්ණාඩි ළඟට යනකොට යන්නේ වැසේ අසායතන විතරෙන් හටගන්නේ. නමුත් ඕනම දෙයක් ගැන දැන් අපි අම්මා කියලා ගන්නෙමු. ඔබේ අම්මා ගැන අම්මා ඉන්න තැන අම්මා බලන්නත් පුළුවන්. අම්මගේ පින්තූරයක් දකින්නත් පුළුවන්. අම්මා කියපු කතාවක් රෙකෝඩ් කරලා අහන්නත් පුළුවන්. අම්මා පාවිච්චි කරපු ඇඳුමක් ළඟ තියාගන්නත් පුළුවන්. ඒ මොහොතෙන් හරි අම්මා මතක් වෙනවනේ. ඒත් ඇත්තටම නියමම කොහෙද ඉන්නේ? අර අම්මගේ ඇඳුමේද, අර අම්ම ඇත්ත මම්මගේද, අම්මගේ ඒ කතාව රෙකෝඩ් කරපේගේද, අම්මගේ ෆොටෝ එකේද, කොහෙද ඉන්නේ අම්මා? ඈ පින්නතුනේ ඒ බාහිර දේවල්ට උපයෝගී වෙලා ඒ මොහොතට හටගන්න සිතුවිල්ල විතරයි අම්මා කියලා කියන්නේ. අම්මා ගැන සිතනකොට අම්මා තමයි අපේ ලෝකය. එතකොට අනිත් ලෝක මුකුත් නැහැ. දරුවෝ ඒ ලෝකේ නැහැ. ඔබ ඔබගේ අධ්‍යාපන සූසුකම හිතනකොට ඒක විතරයි එවලේ ඔබේ ලෝකය. ඒ වෙලාවේ අනිත් ලෝක ඔක්කොම නිරුද්ධ වෙන අනිත් ඔක්කොම ස්විච් ඔෆ් කරලා තියෙන්නේ. එක වෙලාවක එක තැනක විතරයි දැල්වෙන්නේ මේ ලෝකේ. නමුත් අපේ තියෙන නොදැනීම නිසා අපි හිතාගෙන ඉන්න මේක ඔක්කොම එක විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා. ඒකට මෙන්න මේ අනිත්‍යතාවයේ දැක්කොත් පිනතුණි ඒ දකින්න මොහොත සතර සතිපට්ඨානෙන් ඉඳීම පංච උපාදානස්කන්ධය අවබෝධ කරගැනීමෙන් ඉන්න මෙන්න මේ මොහොත ගැන සඳහන් කරනවා බුදුහාමර දේශනා කරනවා සකේ ගෝචරේ පෙත්තිකේ විසේ චරිත කියලා. තමන්ගේ පියාගේ විසේ හැතරෙන කියලා මේ සතර සතිපට්ඨානය මේ හේතුඵල ධර්ම ඇතිවීම නැතිවීම දකින්න මොහොතේ ඒ බුද්ධි මට්ටමේ ඔබ ඉන්නව නම් හරියට බැසගෙන ඒ මොහොත අවබෝධයෙන් ඉන්න වෙලාවක පින්නතුනි ඔබට විශාලම අනතුරක් වෙලා කියලා ලියුමක් ආවත් ඔබට ඒ මොහොතේ දුක් දෙන්නේ නැහැ. ඒ නිසා ඒම අවබෝධයෙන් තමයි පින්නතුනි බන්දුල මල්ලිකාව හිටියේ. තමන්ගේ දරුවන් ටික ඔක්කොම 32 දෙනයි තමන්ගේ ස්වාමියායි මැරුණයි කියපු මොහොතේ පින්නතුනි ඒ සතිය හිටිය නිසා ඇයට දුක් දෙකාවේ නැහැ. පින්නතුනි එහෙම නැතුව අපි මෙන්න මේ අනිත්‍යතාව නොදක යම්කිසි අවස්ථාවක අපි ඉන්නවා නම් ඒ මොහොතේ අපි ජරා ව්‍යාධි මරණ දුක් ටික මතයි ඉන්නේ. මෙන්න මේ සතර සතිපට්ඨානය තුල අපි යම් සාධුරට ඉන්නවා නම් ඒ ඉන්න මොහොත බුදුහාඳුරන්ගේ විශේෂ තමන්ගේ පියාගේ පිය උරුමේහි සිටීම කියලා කියනවා. පියාගේ භූමියේ ඉන්නවා කියලා කියනවා. ඒ මොහොත ඒ අවබෝධයෙන් නැතුව අපි කොච්චර ඉහළ තැනක ඉන්ද්‍රයන් ටික ඔක්කොම පිනවීමෙන් එන අවස්ථාවක් ගත්තත් අපි කොහෙද ඉන්නේ? අපි ඉන්නේ මාර්යාගේ භූමියේ ඉන්නේ. නෑ. පින්නතුනි මෙන්න මේ මාර්යාගේ භූමියේ ඉන්න කාලය ටිකෙන් ටික අඩු කරලා බුදුහාඳුර නැමැති අපේ පියතුමාගේ විශේෂ නැත්තම් සතර සතිපට්ඨානය තුල නැමැති භූමිය තුල වාසය කරන කාලය ටිකෙන් ටික වැඩි කරවීමයි මේ ධර්මඥානය තුලින් අපි කරන්නේ. ධර්මයේ හැසිරීම කියලා කියන්නේ මේක. ඒ නිසා බුදුහාමුදුර සඳහන් කරනවා අවිද්‍යා සූත්‍රයේ පියවර 10ක් කියනවා. මොකක්ද ඒ පියවර 10? පළවෙනි මේ මගේ පළවෙනි කාරණය තමයි කල්යාණ මිත්‍ර ආශ්‍රය. සත්පුරුෂ ආශ්‍රය. සත්පුරුෂ ආශ්‍රය තියෙනවා නම් ඒ සත්පුරුෂයාගෙන් අපට ලැබෙන්නේ මොකද්ද? ඒ සත්පුරුෂයාගෙන් අපට කෑම බීම නෙවෙයි ලැබෙන්නේ, ඇඳුම් පැනඳුම් නෙවෙයි ලැබෙන්නේ. ඒවත් දෙන්න පුළුවන්. හැබැයි නියම සත්පුරුෂයාගෙන් අපට ලැබෙන්නේ මොනවද? අපට ලැබෙන්නේ සද්ධර්මය. පරතෝ ගෝසී කියලා අපි කියන සද්ධර්මය ලැබෙනවා. සද්ධර්මයේ නියම ගැඹුරුම කරුණෝ අපි කෙරේ කරුණාවෙන් යා පැහැදිලි කළ දෙනවා. ඇතැම් විට පින්නතුනි සමහර බණ අහනකොට ඇතැම් විට එකපාර අපට පැහැදෙන්නේ නැහැ. මොකද එකපාර අපට තේරෙනව නම් ඒක බුදුබණ වෙන්නේ නැහැ. ඒක එච්චර සරල දෙයක් නෙමෙයි මේක. සාමාන්‍ය ලෝක විවහාරය කරන කෙලෙස් ඇති වෙන එකක් නම් ඉක්මනටම මතක හිටිනවනේ. සමහර විහිළු එහෙම කරොත් 100ක කලින් මතකයි නේ. ඉතින් අමාරුවක් නැහැ ඒව. රාග දේශ මොහ යන ඒව හොඳට මතක හිටිනවා. ඒ අපේ කියලා තියව තමයි. නමුත් මේ විරාගී ධහම මේ පරිසෝතගාමී ධහම පින්නතුනේ ආයාසයෙන් උනන්දුවෙන් මහන්සියෙන් කැපවීමෙන් අපි අහලා බලලා කියවලා යලි යලි තේරුම් ගත යුතු දෙයක් මේක. ඒක ඇත්තට සරල නෑ. ඒක උඩුගම් බලා යන ධහමක් මේක. උඩුගම් බලා පිහිනනවා කියන එක සරල නෑ. පහළට යනකොට නිකන් ගලාගෙන හිටියත් පල්ලෙහාට ගහගෙන යනවා. පින්නතුනේ අපිට දුගතියට යන්න අමුතුවෙන් පිහිනන්න ඕනේ නෑ. මේ සුගතියත් ඉක්මවල මේ විරාගී ධහමක් කර යන ගමන පින්නතුනේ ආයාස කරව අපේ පිහිනිය යුතු ගමනක් මේක. ඒ නිසා ඒ සද්ධර්මය ලැබෙනකොට පින්නතුනේ ඒ සද්ධර්මයත් එක්ක අපට ශ්‍රද්ධාව හට ගන්නවා. මොකද්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වය ගැන සම්මා සම්බුද්ධත්වය ගැන අපට විශ්වාසනීයත්වයක් ඇති වෙන එක අපි අදහන. සාමාන්‍ය පිළිමයකට වඳිනවට වඩා මේක ගැඹුරු දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා. යම් කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මා දකිනවා කියලා. නිකන් ධහම නෙවෙයි. යෝ පටිසම්පාදං පස්සති සෝමං පස්සති. යමෙක් පටිසම්පාදේ දැක්කොත් තමයි බුදුහාඳුර හඳුනාගත්තේ. නැත්තම් සාමාන්‍යයෙන් අපිට බුදුහාඳුර කරපු පාරමිතා පුරපු ඒවා, උන්වහන්සේ බණ කියපු ඒවා, අඟුලිමාලට සලකපු ඒවා ගැන හැදෙනකොට අපිට ගෞරවයක් ඇති වෙනවා. නමුත් විනෝදනේ බුදුහාඳුර ගැන නියම ශ්‍රද්ධාව ඇතිවන්නේ මෙන්න මේ පටිසම්පාදය පොඩ පොඩ හරි තේරුම් ගැනීම මත. එක හිතන්නේ අපේ සරල දෙයක් කියලා. මේ වචනනේ වචන 12කට බණ කරගන්න පුළුවන් පරිසම්බන්ධය. ඒක අමාරු නෑ. නමුත් ඊට වඩා ගැඹුරු අර්ථයක් මේක යට යනවා. අන්න ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. හැකිතාක් නිහතමානී වෙන්නට ඕනේ. හැකිතාක් සුවච බව. සුවච බව කියන්නේ ඇක්ටිව් ලිස්නින් කියන එක. හොඳට අහුම්කන් දීම තමන් ඉතාම සියුම්ම යම් කිසි කෙනෙක් දෙයක් කියනකොට තේරුම් ගන්න තමන් මෙතෙක් තේරුම් නොගත්තු දෙයක් ඒකෙන් කියවෙනවා සමහරට. අයම ඔය මන් දන්න දේම තමයි කියනවා. කවුද දන්නේ නැහැ කියලා හිතුවොත් සමහරට ඒක මුකුත් දෙයක් නැහැ ඒක. බොහෝ වෙලට අපි ඇති වෙනවා ඒක. ඔය මන් දන්න දේම තමයි කියන්නේ කියලා. නමුත් වෙනදින අපි ඊට වඩා ඉතාම බුද්ධිමත් වෙනවා. ඉතාම සංවේදී වෙනට ඕන. ඒ කරුණ අතරින් හරියට අර රාත්‍රී කරවල එක පාර විදුලි කොටන වගේ තමන්ට ඉතාම ප්‍රඥාව වැඩි වෙන කරුණු අතරේ කියවෙනවා. එයම ගැන වාක් සැලකිල්ලෙන් හිටියොත් තමයි තමන්ට මේ ධර්මය ලැබෙන්නේ. ඒ නිසා ශ්‍රද්ධාව කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඒ සද්ධර්මයේ තුලින් පිනතුනේ අපට ශ්‍රද්ධාව හට ගන්නවා. බුදුහාඳුරු ගැන ශ්‍රද්ධාව හට ගන්නවා. උන්වහන්සේ දේශනා කරපු මේ අකාලික ධහම ගැන ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ වගේම මේ ධහම අනුව ගියපු ස්වාමීන් වහන්සේලා ගැන ලොකු ගෞරවයක්, ලොකු කෘතඥතාවයක් හට ගන්නවා. අන්නේ ඒ ශ්‍රද්ධාවත් එක්කම පිනතුනේ ශ්‍රද්ධාවත් එක්ක ඒ ආපු ධර්මයේ නිතර නුවණින් මෙනෙහි කරන කටට යනවා තමයි. යෝනිසෝ මනසිකාරය කියන වචනේ පිනතුනේ අපි ඉංග්‍රීසියෙන් මේකට වයිස් රිෆ්ලෙක්ෂන් කියලා කියනවා. වයිස් ඉන්වෙස්ටිගේෂන් කියලාත් කියනවා. නුවණින් මෙනෙහි කිරීම. නුවණින් මෙනෙහි කරනවා කියලා කියන්නේ මොකක්ද? තමන්ගේ හිතට ලෝභ, ద్వේස, මෝහ ඇති නොවන විදියට තමන් ඇසෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද මේව ගැන තමන් හිතන ක්‍රමය. මේකේ එකක් දෙකක් නෙවෙයි ක්‍රම රාශියක් තියෙනවා. දැන් විතක්ක සංකාන සූත්‍රයේ තියෙනවා. රාගයක් එනවා නම් රාගයට විරුද්ධ එකක් හිතන්න. නැත්නම් ඒක නොසිතා ඉන්න, නැත්නම් ඒක මුලට ගිහිල්ලා හිතන්න. ඒ වගේ විවිධ ටෙක්නික්ස් තියෙනවා මේකේ. එක ක්‍රමයක් කියලා නෑ. දැන් මේකේ උපරිම මට්ටම තමයි හිත ඉහෙලටම දිනු කරපු කෙනෙකුට ලක්ෂණය තමයි දිත්තේ දිත්තමත්තන්. යමක් දැක්කනම් දකීම ඇහැට විතරමයි කියලා එක දකිනවා. ඇහැට දකින එකයි කනට එන්නේ නැහැ කියලා දකිනවා. දැන් අපි කවුරු හරි බැන්නොත් හඬනේ මෙහාට එන්නේ. හඬ මෙහෙ එනකොට අපි හිතන්නේ බැන්නේ මෙහා කියලා. දැන් අපි රූපෙට බඳිනවා මේක. ඇත්තෙන්ම මේ පුද්ගලයා නිසා හඬ ඇති වුණාට ඒ රූපයට හඬයි ති නැහැ. රූපේ නිසා දැන් අපි කියමු දැන් මේ දෙක දැන් මේ දෙක එකතු වෙන ශබ්දයක් හටගත්තනේ. ශබ්දය අයිතිද මේකට? මේ මයික් එකට අයිතිත් නැහැ, ඇඟිල්ලට අයිතිත් නැහැ, කනට අයිතිත් නැහැ, හිතට අයිතිත් නැහැ. හැබැයි මේ හේතු දෙක එකක් හරි නැත්නම් මේ ශබ්දය ඇහෙන්නේ නැහැ. දැන් අපට නිතරම ලක්ෂණය තමයි අපි එක ඉන්ද්‍රියකින් ගන්න එක අනිත් ඉන්ද්‍රියට සම්බන්ධ කරන එකයි. කෙනෙක් බැනුත් අහවලා බැන්නේ කියලා ඒ බැන්න කෙනා මේ වගේ කෙනෙක්, ඒ අහය තනින් ආපු කෙනෙක්, ඒ ඔක්කොම ටික එකට තියලා බඳිනවා. අන්නේ බැඳීම තුල මතයි අපට කෙලෙස් හටගන්නේ. ඒ බැඳීම තුල මතයි හිතට පීඩාවක් හටගන්නේ. නමුත් යෝනිසෝ මනසිකාරයේ ඉහළම ලක්ෂණය තමයි දකිනවනම් ඒ දකින ඉන්ද්‍රියට විතරයි ඒක අනිත් දේවල් වලින් තමයි අනිත් එක පුරවන්නේ කියලා. දැන් සරල උදාහරණයක් කියනනම් අපි නිතරම කියන උදාහරණය. දැන් වතුර බේසමක් ගන්න බලන්න. වතුර බේසමකට ඔබ ගන්න ඔළුව දාලා ඇතුළටම දාන්න එපා. උඩින් වතුර බලන්න. ඇතුළට නෑමත් මොන පේන්නේ නෑනේ. උඩින් ඉඳන් බලනකොට මූණ පේනවනේ නේ. ඒ පේන මූණ ඔබට පුළුවන් ද අල්ලන්න? ඒ වතුර පේන මූණ පුළුවන් ද අල්ලන්න? අල්ලන්නේ කියද මොකක්ද අහු වෙන්නේ? අල්ලන්නේ කියද වතුරනේ අහු වෙන්නේ, මූණ අහු වෙන්නේ නැහැ. ඒ වතුරේ පේන රූපිය ඔබට පුළන්නේ ගන්සුඳ බලන්න. විඳින්න. ගන්සුඳ බලන්නත් බෑ. ඒ පේන රූපයේ පුළුවන් ඔබට දිවෙන් රස විඳින්න. දිවෙන් රස වෙන්නේ නැත් බෑ. ඒ වතුරේ පේන රූපයේ ශබ්දයක් තියෙනවද? වතුරේ හෙලවෙන ශබ්දය තියෙන පුළුවන් රූපයේ ශබ්දය තියෙද? රූපයේ ශබ්දය. ඒ වගේම පින්නතුනේ ඒ ඇහැට පේන රූපය, ඒ වතුරේ පේන රූපය, ඒ වර්ණ රූපය ඇහැට විතරමයි ඒක එන්නේ. අල්ලන්න ගියොතින් අහුවෙන වතුර ටික අහුවෙන සතර මහා භූත රූප අහුවෙන. ඒ වගේම තමයි ඔබ මේ දකින රූපයක් ඔබේ ඇහැට පේන රූපෙන් වර්ණ මාත්‍රේ විතරමයි දෙන්නේ. අල්ලන්න ගියොතින් අහුවෙන සතර මහා භූත රූප අහුවෙන්නේ. දැන් ලස්සන උඩ කන්දක ඉඳලා පල්ලෙහා බලන්න බලන්න. ඇහැට හරිම ලස්සනයි. එක එක මල් පිපිලා එක එක හැඩේ ගස් තිනව සිරිපාද එහෙම ගිහලා බහිනකොට කන්ද ටික හරිම ලස්සනයි. හැබැයි ඒ ලක්ෂණ ඇහැට පේන ලක්ෂණ අල්ලන්න කියලා කිව්වොත් මොකද අහුවෙන්නේ? කටු අහුවෙනම ගල් රුඩින් පැනගෙන ඉතින් වැටි වැටි තමයි යන්න වෙන්නේ ගස් අල්ලන්න. අල්ලන්න යනකොට පින්න තේ ලක්ෂණ අහුවෙන්නේ නැහැ. ඒ වර්ණ මාත්‍රයේ ඇහැට විතරයි. දිවෙන් රස විඳින එක පින්න තුනේ දිවට විතරයි රස. අපි මේ කට සම්බෝලයක් කියලා. අනේ හරිය රස එක මේක පොඩ්ඩක් ඇහෙත් ගා ගන්න ඕනේ කියලා ගන්න. පින්නතුනේ ඒක රස ඒක දිවට විතරයි. ඈ හොඳයි චොකලට් කෑල්ලක් දුන් කණේ එක හරි හොඳයි සාක්කුවේ දා ගන්න ඕන කොලෙන් දාලා සාක්කුවේ දා ගන්න. සාක්කුවේ දා ගන්න නෑ. එතකොට ඔක්කොම සාක්කුවේ ගිහිලානේ. පින්නතුනේ ඒ දේ දිවට රස නම් ඒක දිවට විතරයි. ඒක අනිත් ඉන්ද්‍රියට නෑ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි මේ අනිත් ඉන්ද්‍රිය වලට බඳිනවා මේක. මෙන්න මේක තමයි පින්නතුනේ දුක හටගන්න හේතුව. එතකොට යෝනිසෝ මනසකාරී ඉහෙළම මට්ටම කියලා කියන්නේ මොකද්ද? ඒ ඉන්ද්‍රියෙන් පැහැදිලිව වෙන්කල හඳුනා ගන්න ගතිය. හැබැයි තෙන්ටෙන් එක පාරකට සරල නෑ. මුගක් අමාරුයි. ඒ නිසා තමයි බුදුදහමෙහි හර සාගරයේ ටිකෙන් ටික ගැඹුරු වෙන වගේ ටිකෙන් ටික අනුපිළිවෙලට යන මාර්ගයක් දේශනා කළේ. ඒ මාර්ගයේ පින්නොතනි අපට නිතරම මනසට පීඩා දෙන දේ තමයි මනසට නිතර පීඩා එන මොකින්ද? අමනාපකම් නිසා. කාරු හරි අමනාප කෙනෙක් ඉන්නවනම් යාගෙන තමයි දවසට වැඩිපුර මතක් වෙන්නේ. එතකොට ඔබේ රූපේ ලක්ෂණ මතක් වෙන්නේ නැහැ, උපාදිය මතක් වෙන්නේ නැහැ, අලුත් වාහනය මතක් වෙන්නේ නැහැ, නේද? දැන් පඩිය මතක් වෙන්නේ නැහැ, ගෙදර මතක් නුකුත් මතක් වෙන අර අමනාප වෙච්ච එකම මතක්. හොඳ ලස්සන හොඳ ඇඳක හිටියත් ඉතින් කිසියම් සනේපයක් නැහැ. ඉතින් අරකම තමයි ඔළුවේ තියෙන්නේ. පින්නතුනේ යෝනිසෝ මනසිකාරය දිනු කර ගැනීමෙහි ප්‍රධාන පියවරක් තමයි තමන්ගේ හිතට එන විරසක බව අඩු වෙන විදිහට මෛත්‍රී භාවනා වැඩි වීම. දැන් ඔය ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට මනෝවෛද්‍ය විශේෂඥවරු ප්‍රධාන වශයෙන් කියන කරුණු වලින් එකක් තමයි මෛත්‍රී භාවනා වඩන්න කියන එක. පින්නොතින අපේ දෛනික ජීවිතේන පීඩා වලින් භාගයකට වඩා අඩු කරගන්න පුළුවන් නිතර මෛත්‍රී භාවනා වඩනවා. අනිත් කෙනෙක්ගේ අඩුපාඩුකම් වලදී අපේ තියෙන අමනාපකම් හුඟා අඩු වෙනවා. අපි ඊටාම සරලව කෙනෙක් දැස බලලා තීරණ ගන්න ගතිය හුඟා අඩු වෙනවා. දැන් පහුගිය දවස් ගණන් ලොකු මිනිස් ඝාතනයක් කළේ එක්කනේ. දැන් ඔබට මොන වගේ හැඟීමක්ද හටගන්නේ මේ සිද්ධිය ආරංචි වෙච්ච වෙලාවේදී? ඇත්තනම් කියන්න බලන්න. හරි මැරුවනේ 50 ගාන ළමයි ටික. සාමාන්‍යයෙන් ඔබට ඇති අනේ බලන්න අර අහිංසක ළමයි ටිකක් මැරුවා අර අසත් පුරුෂ මිනිස්සේ නේද? ඥාය කොහේ යාද දන්නේ නැහැ කියලා තරහක් නැති වෙන්නේ නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් හිටියනම්, මෛත්‍රී දිනු කරපු කෙනෙක් හිටියනම් වැඩිපුර කරුණා හටගන්නේ කවුරු සම්බන්ධයෙන්ද? පින්නතුණි කරපු කෙනා ගැන. ඒ මරණයට ලක් වෙච්ච අය බොහෝ දෙනෙක් පින්නතුණි සුගතියන්නත් ඇති සමහර විට. බොහෝ දෙනෙක් කියලා කියන බෑ, එකන දෙනෙක් හරි යන්න පුළුවන්. එයාල දුගතිය ගියත් එයාලා එන්න පුළුවන් සුගතියට ටික කලින් සමහර විට. නමුත් ඒ ඝාතනයට ලක් වෙච්ච කෙනා ඝාතකයා කොච්චර කල්ද? ඇතැම්ට කල්ප ගණන් එකකින් දුක් විඳිනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක්, රහතන් වහන්සේ කෙනෙක්, මෛත්‍රිය දිනු කරපු කෙනෙක් ඉන්නවා නම් එයාගේ මෛත්‍රිය වැඩිපුර ලක් වෙන්නේ කා පිළිවඳවද? අර ඝාතකයා ගැන පින්නතුනේ. යම් කිසි කෙනෙක් ආනතර කර්මයක් කරුවොත්, තමන්ගේ අම්ම හෝ තාත්තා ඝාතනය කරුවොත් අපි ඒ දරුවට බනිනවනේ. මහා සත්පුරුෂයෙක් බලන කිසිම කෙලෙ ගුණයක් නැහැ කියලා. නමුත් වෙනතුනේ බුදුවරේ වැඩි කරුණාව දක්වන්නේ, වැඩි මෛත්‍රියක් දක්වන්නේ ඒ ඝාතකයට. ඒ ඝාතකයට වෙච්ච අනතුර ඔහුට කල්ප ගණන් නිරේ දුක් විඳීම ගැන. වෙනතුනේ මෛත්‍රිය ලක්ෂණය වෙන මේක. අන්න ඒ විදිහේ බලන්න පුළුවන් දැක්මක් ඇත සංවේදී බවක් අපට ඇති වුණොත් පින්නතුනේ බලන්න අපේ මනස කොච්චර වෙනස් වෙනවද කියලා. අපි හරියට මෛත්‍රිය නොවන නිසා, මෛත්‍රිය ගැඹුරින් අපි එදිනදා ජීවිතයේට ප්‍රායෝගිකව යොදා ගන්න නැති නිසා අපි ප්‍රශ්න ගැන බොහෝ විට ඉතාම සරලව තමයි අපි බලන්නේ. නමුත් බෞද්ධයන් හැටියට, බුද්ධිමත්යන් හැටියට අපි ප්‍රශ්නයක් දැස ඊට වඩා බුද්ධිමත් බවෙන් තමයි බලන්නේ. යෝනිසෝ මනසිකාරය කියන්නේ මෙන්න මේක. තමන්ට ඇතැමිට ලෙඩ දුකක් හටගන්න පුළුවන්. ඒ ලෙඩ දුකක් වෙච්ච දේ වුණත් පින්නතුනේ සමහර අය ඒක හොඳ පැත්තට යොමු කරගන්නවා. ඒක සුභවාදීව හිතනවා, ධර්මානුකූලව හිතනවා. සමහර ඇතැමිට ලොකු ලෙඩවලටපත් වෙච්ච අය ඇතැමිට සම්පූර්ණම ජීවිත වෙනස් වෙලා විශාල වශයෙන් ධර්මයේ පැත්තට නැඹුරු වෙන අය. එයාට තේරෙන ජීවිතය අතන්නේ මේකයි කියලා. එයා අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා. ඒ නිසා හැම දෙයකදීම පින්නතුනේ අපට ඊටාම නුවණින් ඉන්නවා නම් ඒ හැම කාරණයක්ම ධර්මයේ පැත්තට යොමු කරගන්න පුළුවන්. හැම පැත්තක්ම නුවණින් අපට වඩන්නට පුළුවන්. කෙලෙස් ඇති නොවන විදිහට දැන් පුද්ගල අසුරු කරනකොට උනත් අඩුපාඩු කියන පුද්ගලෝ තමයි ඉන්නේ. බොහෝ විට සීඩ සියන් ඉවරදී කවුරුත් නැහැ. නමුත් තමන් සංයෝජ අසුරු කරන්නේ හැම කෙනෙක්ගේම පින්නතුනි එක හොඳ ගුණයක් හරි හොඳට මාක් කරගන්න. හොඳට සනිටුහන් කරගන්න. එක ගුණයක් වෙන්න පුළුවන්. යාගේ අනිත් දුර්ගුණ 90ක්ම තියෙන පුළුවන් සීඩ කමන්නේ. අඩුවානේ හොඳට ඇඳලා ඉන්න එක මේක හරි කමන්නේ. අනේ හරි පිරිසිදු අපටත් හොඳයි ඉතින්. ළඟට යන්න පුළුවන් බය නැතුව කියලා. මේ හොඳට ඇඳලා ඉන ඒ ගතිගුණ හරි හොඳට සී කරන්නේ. හොඳට අඳින කෙනෙක් කියලා හරි. හොඳට කොණ්ඩේ පීරන කෙනෙක් හරි. ඈ හොඳට දන් දෙන කෙනෙක් වෙන්න පුළුවන්. අනිත් ඇටේ සුදුව කතා කරන ඒ කපටි කෙනෙක් වෙන්න පුළුවන් කමන්නේ. දැක්කම hina වෙනවා හොඳට. ඒක හරි හිතලා එක ගුණයක් හරි කෙනෙක්ගේ හොඳට මතකේ තියාගන්න. එයා මතක් වෙනකොටම ඒක මතක් කරගන්න. අර අඩුපාඩු 90ක් තිබ්බත් තමයි 1ක් හරි තියෙන හොඳ ගුණය හොඳට මතකයේ ඉකොට තමන්ට හිතට පිරෙන ගතිය හුඟා කඩ වෙනවා. පින්නතුන් මේක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය ඉහළම මට්ටම කියලා කියන්නේ දිට්ඨිය දිට්ඨමකන් දකිනවා නම් දකින එක විතරයි කියන්නේ. එතෙන්ට එනකම් පින්නතුනි සතිය දිනු කරන්න පුළුවන් සම්මා සතිය, මෛත්‍රී භාවනාව, මරණ සතිය, අසුභය, සම්මා සමාධිය මේ ටෙක්නික්ස් ගානක් තියෙන මග. මේ පරාසය අතර විශාල ප්‍රමාණයක් තියෙනවා. තමන් පුළුවන් තැනකින් තමන් ගන්න මේක. කෙනෙක් දකිනකොට මෛත්‍රී භාවනා දිනු කරපු කෙනෙක් නම් අනේ මේ මගේම දරුවෙක් කියන හැඟීමෙන් බලන්න පුළුවන්. මේ ආත්මෙ නැතුණා තනිය සතරේදී මගේම හිටිය දරුවෙක් මගේ අම්මා තාත්තා වෙන්න ඇති මේ මගේ සහෝදර සහෝදරියක් කියලා හිටිය කෙනෙක් කියලා ඒ මානසිකත්වයෙන් කෙනෙක් දිහා බලන්න. පනවට පිනුති නාමනාපේ අඩු වෙනවා. එයා දිනවට තින ඊර්ෂ්‍යාව අඩු වෙනවා. කොච්චර කෙලස් ටිකක් ඒත් එක්ක අඩු වෙනවද තමන්ගේ? කොයිතරම් ප්‍රිය ඇසකින් පුද්ගලෙන් දැස බලන්න අපි හුරු වෙනවද? කෙනෙක්ගේ අඩුපාඩුවකදී කොයිතරම් දුරට අපි සමාව දෙන සූදානම්ද? කෙනෙක් කරදරයකට පත් වෙච්චාට කොයිතරම් නම් එයා උනන්දු වෙන නගසිරුණ අපි දක්ෂ වෙනවද ඒත් එක්ක? ඒ නිසා පිනුතුනි කල්යාණ මිත්‍රාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරනකොට සද්ධා වැඩි වෙනකොට පිනුතුනි මෙන්න මේ යෝනිසෝ මනසිකාරය යාගේ ජීවිතය හට ගන්නවා. ඒ යෝනිසෝ මනසිකාරයක් තවත් දිනු වෙලා සතිය සහ නුවණ කියන කරුණු දෙකම උහුට පිහිටන ගන්නවා. සති සම්පඤ්ඤය කියලා එකට කියනවා. සතිය කියන්නේ තමන්ගේ කය වචනය ගැන, තමන්ගේ සිත සහ කය ගැන නිතර සිහියෙන් ඉන්නවා. ඒත් එක නිතර නුවණින් ලෝක යථාර්ථය මෙනෙහි කරමින් නිතර කාලය ගත කරන්නේ. සිහිය සහ නුවණ කියන දෙක. සති සම්පඤ්ඤයෙන් ඉන්නකොට එයා සති සම්පජානේ නිසා මෙයාගේ ඉන්ද්‍රියවල සංවරයක් ඇති වෙනවා. ඇසෙන් රූප දකිනකොට, කනෙන් ශබ්ද අහනකොට මේ ඉන්ද්‍රිය ගැන නිතරම මුරකාරව තියාගෙන ඉන්නේ. රූප ඇවිල්ලා ඇතුළට ඇවිල්ලා ඇතුළෙන් කෙනා එළියට ඇදලා යන්න දෙන්නේ නැහැ. බාහිර රූප වලට ඇදලා යන්න දෙන්න දෙන්නේ නැහැ. බාහිර ඕන දෙයක් බලනවා. ශබ්ද අහනව ගැටලුවක් නැහැ. ඒව එතනම හටගෙන නිරුද්ධුනා කියලා සමන් දකිනවා. බාහිරට ඇතුළේ තියෙන වැදගෙන යන්න දෙන්නේ නැහැ. තමන්ගේ ඇතුළේ තියෙන ගුණධම් ටික තමන් ආරක්ෂා කරගන්නවා. බාහිරන සොරුන්ට අර අනුවන මුරකාරයාගේ ගේට්ටුවෙන් ඇතුල් වෙලා තමන්ගේ අභ්‍යන්තරයේ තමන් සසර හුඟාකා දිනු කරගෙන ආපෝ තමන්ගේ ගුණරුවන් ටික පැහැර ගන්න දෙන්නේ නැහැ. යා දස්ස කෙනෙක් බඩ පැතුනේ ඇගේ ඉන්ද්‍රිය සංවරය තියෙනවා. ඉන්ද්‍රිය සංවරය ඇති කරන කෙනා ත්‍රිවිධ සුචරිතය හට ගන්නවා. තමන්ගේ කයෙන්, වචනයෙන්, සිතින් කරන්න කියන හිතන දේවල් නිතරම හොඳ දේවල් එයා කරන්නේ. සිහිය නොවන තියෙනකොට, ඉන්ද්‍රිය සංවරය තියෙනකොට යාගේ සිත කය වචනේ නිතර සංවරව පවත්වා ගන්න උත්සාහ කරන වෙනවා. සම්මාප්‍රදාන කිව්වේ සංවර ප්‍රදාන, පන්න ප්‍රදාන, ප්‍රධානනේ ප්‍රහාන. ඔව්. ඉන්ද්‍රිය ඒකෙනුත් ගන්න පුළුවන්. ප්‍රහාණය කියන්නේ එතන කරන්නේ විනය කියන එක, ප්‍රහාණය කිරීම කියන එක, දුරු කිරීම කියන එක. මෙතන කියන්නේ වැඩිම කියන එක ඇත්තෙන්ම සංවරය කියන එක. ඒකත් සම්බන්ධයක් තියෙනවා. ඒක නම් මාතෘකා දෙකක්. එතකොට අපි කියාගෙන ආවේ ත්‍රිවිධ සුචරිතයේ තියෙනකොට එයා ඒකෙන් නවතින්නේ නැවතුත් ධර්මයේ තුලදී යනවා. එයා විශේෂයෙන්ම පංච උපාදානස්කන්ධයේ තේරුම් ගැනීම සඳහා සතර සතිපට්ඨානය වඩනවා. කයේ කයano නෝනින් බලනවා, වේදනාවන්හි වේදනානෝ බලනවා, සිතෙහි සිතano බලනවා, සිතුවිලි ගැන සිතුවිලි අනෝ බලනවා. පින්නතුනි මෙන්න මේ සතර සතිපට්ඨානය තමයි අපට නියම රැකවරණේ හැටියට දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ථ දීපා භික්ඛවේ විහෙරත අත්ථසරණාන අඤ්ඤසරණ. ධම්ම දීපා භික්ඛවේ විහෙරත ධම්මසරණ නාඤ්ඤසරණ. තමන්ට තමන් පිහිටා කොට රැකවරණයක් කොට වාසය කරන්න. මෙන්න මේ සතර සතිපට්ඨාන තුල හික්මෙන්න කියලා. නිතරම තමන් සිහියෙන් ඉන්න, තමන්ගේ කයට, වේදනාවලට, සිතට, සිතුවිලිවලට මොකද්ද වෙන්නේ කියන එක. එහෙම නැත්නම් තමන්ගේ කයට, සිතට සිදුවන දේ ගැන නිතර සිහියෙන් නුවණින් ඉන්න කියලා. මෙන්න මේ සතර සතිපට්ඨානයේ ඉඳී මේ ප්‍රතිඵලයක් තමයි සත්බොජ්ජංග වැඩීම කියලා කියන්නේ. අපිට සත්බොජ්ජංග වඩන්න කියලා අද පටන් අරන් සති සම්බොජ්ජංග ඉඳගෙන වඩන්න බෑ. සතර සතිපට්ඨානයේ තුල ඉඳී මේ ප්‍රතිඵලයක් තමයි සත්බොජ්ජංග වැඩීම කියලා කියන්නේ. හරියට ගහක් මුලට වතුර ටික, පොර ටික ලං කරනකොට ගෙඩි හටගන්න එක, මල් හටගන්න එක ධර්මතාවයක්. ඒ නිසා සතර සතිපට්ඨානයේ තුල නැමැති භූමිය තුල නිතරම තමන්ගේ සිත කය පවත්වා ගන්නවා නම් තමන් නිතරම බෝධිඅංග වැඩෙමින්, බොජ්ජංග ධර්ම වැඩෙමින් තමන් ඉදිරියට යනවා. සතිය දිනු වෙනවා, ධර්මයේ නැවත නැවත සොයන්න ඒකට උනන්දු ඇති වෙනවා, වීරිය ඇති වෙනවා, ඒ වගේම තමන්ට සතුටක් ඇති වෙනවා සිතට. කයට සැහැල්ලුවක් දැනෙනවා, හිත සමාධිගත වෙනවා. ඊට පස්සේ සමාහිතෝ භික්ඛවේ යථාභූතං පජානාති කියපු ආකාරයට සිත සමාධිගත වීම තුළින් යටි යථාභූත ඥානයේ ටිකෙන් ටික පහළ වෙලා යා එන්නන උපේක්ෂා සාගත කෙනෙක් බවට පත් වෙනවා. සත්‍යබොජ්ජංග වැඩෙනවා. ඒ සත්‍යබොජ්ජංග වැඩීමේ ප්‍රතිඵලයක් විදියට විද්‍යා විමුක්තිය සාක්ෂාත් වෙනවා. විද්‍යාව කියන්නේ එන්නෙන්නම පරිසම්පාදය ගැන, හේතුඵල ධම ගැන, ස්කන්ධ පංචයක ගැන, ආයතන පිළිබඳව, ධාතු පිළිබඳව, ඇත්තටම අපේ ජීවිතයේ සිද්ධිය මොකද්ද කියන එක ගැන එන්න එන්නම දැනුම දිනු වෙනවා. දිනු වෙලා මේ ඇස මේ මොහොතේ හට ගන්න දෙයක්, මේ හැම ඉන්ද්‍රියකම ඒ මොහොතේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳව දැනුම ඇති වෙනවා. ඒ දැනුම ඇති වෙන්නේ නැති වෙන්න තෘෂ්ණා දෘෂ්ටිමාන දුරු වෙන්න අමුතු ආයාසයක් දරන්න වෙන්නේ. එයා නීවරණයන්ගෙන් දුරු වෙනවා. මේ දහම තුල ඉන්නව නම් නීවරණ දුරු වීම ධර්මතාවය. ඒකට කියන විද්‍යාවේ මුඛ්‍ය සාක්ෂාත් වෙනවා කියලා. මෙන්න මේ විදිහට පින්තුණි, කල්යාණ මිත්‍රාශ්‍රය තියෙනකොට සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණය කරනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙනකොට යෝනිසෝ මනසිකාර්ය, සති සම්පජඤ්ඤය, ඉන්ද්‍රිය සංවරය, ත්‍රිවිධ සුචරිතය, සතර සතිපට්ඨානය, සත්‍යබොජ්ජංග, විද්‍යාය මුක්තිය සාක්ෂාත් වීම කියන මෙන්න මේ මාර්ගවල තමන් නිතරම ඉදිරියට ගමන් කරමින් ඉන්නේ. උදාහරණයක් කියනවා, මහා කන්දක් මුදුනට වතුර වැක්කෙනකොට, වැස්සක් වහිනකොට, කුඩා කුඩා දිය පාරවල් කිරල ටිකෙන් ටික ඇලදොලා දිය සසරේක වෙලා ගඟ පිරෙනා වගේ කල්යාණ මිත්‍රේ නැමැති වැසි දිය අපේ ජීවිතය තුළට ලැබෙනකොට අනිත් සියලුම ගුණරුවන් වලින් අපේ ජීවිතය සෝභමාන වෙනවා, ශක්තිමත් වෙනවා. පින්නතුනි එහෙම වෙන්න නම් අපේ ළඟත් ගුණධම් තියෙනට ඕන. නැතුව කල්යාණ මිත්‍ර ලැබෙන්නේ නැහැ. හොඳට දන් දෙන්න ඕන, පරිත්‍යාගශීලී වෙන්න ඕන. ඒ ගුණධම් ටික තමන් ළඟ තියෙන්න ඕන. එහෙමයිට තමයි හොඳම ධර්මය ලැබෙන්නේ. නැති අයට ධර්මය ලැබුණත් ධර්මයේ ජීවිතේට ඇතුළත් වෙන්නේ නැහැ. එයාට හිතෙන්නේ අනිත් අහන දෙයක් වගේ තමයි යෝගමන් දාන්න දෙයක් තමයි කියලා හිතෙන්නේ. පින්නතුනි අර ಗುಣධම් ටික සංවේදී බව ඇති වෙන්නේ නැති වෙන තමයි. තමන්ගේ අම්මා තාත්තා ඉන්නවනම් සලකන්න ඕන තමන්ගේ දෑතින්ම. අසරණ ඇිනවනම් පිළිහිද වෙනවනම් තමන් රැකියාව කරන එක අවංකව කරන්න. තමන් ගන්නේ වැටුපඩ වඩා මහන්සිල කරන්න එක. තමන් ගෙදර ඉන්නවනම් තමන් ගෙදර වැඩිපුරම වැඩ කරන බවට පත් වෙනා බවට පත් වෙන්න. දැන් අර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේට තමන් ඉන්න තැන වැඩිපුරම අතුබාන කෙනාව වෙන්න කියලා. ඒ සත්පුරුෂ ධම් තමන්ගේ ළඟ තියෙනට ඕන. තමන් වෙන කෑම බීම වැඩිපුර පිරිසක් ගෙදර අනුභව කරනම් තමන්ට සතුටක් එක. තමන්ගේ කුසලයේ වැඩි වෙනවා. ගෙදර අනිතට පේන කියන තැන්වල මාළගස් හොයාගෙන ඉව හැම තැනම අනිතට සතුට ඇති වෙන දා තමන් කළ තියන්න. අනිත් කෙනා නැගිටින කලින් ඔබ නැගිටලා අනිත් වැඩ ටික කරන්න. මේ හැම දෙයකම පිනතුනේ තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරගන්න. හැබැයි ඒක දවස් දෙකක් නෙවෙයි පිනතුනේ. සමහර දවස් දෙකක් වා කරනවා ඊට පස්සේ නිකම් ඉන්නවා. එහෙම නෙවෙයි පිනතුනේ කරන එක දිගටම වැඩි කාලයක් දීර්ඝ කාලයක් කරන්න. සමහර අහලා ගියවම ඉතින් සතුටට කරන දවස් දෙකක්. පාන්දරම නැගිටිනවා ඊට පස්සේ මේ ඇරියස් එක ඊට පස්සේ පරක් වෙලා නැහැ. අවදිනේ නේද? පිනතුනේ කරන එක එක දිගටම වැඩිපුර කාලයක් කරනකොට තමයි ඒකම තමන්ගේ ජීවිතේ බවට පත් වෙන්නේ. භාවනා කරන එක, ධර්ම ශ්‍රවණය කරන එක, ඒ සිත සමාධියේ විදර්ශනා වඩන එක, මේ හැමදේම පිනතුනේ අපි එක දිගටම නොනවත්වාම කරගෙන අප්‍රමාදීව අපේ ජීවිතෙන් අපි ප්‍රයෝජන ගන්නට ඕන. මොකද පිනතුනේ අපේ ජීවිතයේ ඉදිරියේදී අපි හැමදෙනාටම ජීවිතයේ දුක, ශෝකයේ කඳුල හිමි වෙන අවස්ථා ජීවිතයේ තියෙනවා. ඒව එන්නේම අඩු වෙනවා කියලා හිතන්න එපා. අපි කොච්චර ආර්ථිකයෙන් අධ්‍යාපන ශක්තිමත් වුණත් ඒ කරුණු එන්න එන්නම ජීවිතේ වැඩි වෙනවා. ඒකට මුහුණ දෙන්න පිනතුනි අපි නොයෙක් විදිහ උපක්‍රම යොදනවා. බාහිර උපක්‍රම ධනෙ ඉතුරු කරගෙන තියෙන්න පුළුවන්, උඟක්ගේ දොර ඉඩ කරන් අරගෙන තියෙන්න පුළුවන්. නමුත් පිනතුනි කිසියම් දෙයකින් අපට පාලනය කරන්න බැරි පැත්තක් ජීවිතේට කවදා හරි එනවා. අන්නේ අඩුව පුරවන්නේ අපට සද්ධර්මෙන් විතරයි. ඒ නිසා මේ ලැබෙච්ච ඉතාම භාග්‍ය සම්පන්න අවස්ථාව මගේ හැරෙන නොදී ඔබ දහම ඇසීම, දහමේ හැසිරීම, ඒ ධර්මයෙන් ප්‍රතිඵල ලැබීම ජීවිතයේ ප්‍රධානම කාරණේ බවට පත් කරගන්න. ඔබට අවශ්‍ය වන්නේ ධර්මඥානය විතරයි. අනිත් පැත්තෙන් ඔබ නිතර සිහියෙන් ඉන්නවා නම් ඔබ යන හැම තැනම ඔබට ධර්මශාලාවක් වෙයි. ඔබ යන හැම තැනම ඔබට සක්මන් මළුවක් වෙයි. ඔබ ඉන්න හැම තැනම ඔබට බුදු මැදුරක් වෙයි. ඔබ ඉන්න හැම තැනම ඔබට ධර්මශාලාවක් වෙයි. අපේ ආකල්ප විතරයි වෙනස් වෙන්න ඕන. ආකල්ප වෙනස් වෙනකොට පින්නොත් අපි තැන් හොය හොය යන්නේ. ඉන්න තැනම දීව විමානයක් කරගන්න පුළුවන්. ඉන්න තැනම පන්සලක් කරගන්න පුළුවන්. ඉන්න තැනම භාවනා මධ්‍යස්ථානයක් කරගන්න පුළුවන් අපට. ඒ සඳහා පින්නොත් ඔබ හුඟක් සසර පින් කරපු අය. ඔබට සුදුසුකම් තියෙනවා, ඔබට ආත්ම ශක්තිය තියෙනවා, ඔබට බුද්ධිය තියෙනවා. ඒ සඳහා උපරිම වශයෙන් ඔබ ධර්මඥානෙ ලබා ගන්න උත්සාහ කරන්න. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනාවල ඉතාම වැදගත් කරුණු කීපයක් අප මේ සටහනේ පස්වෙනි පිටුවේ දක්වලා තිනේව කියවලා තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒ විශේෂයෙන්ම අභිඥා සූත්‍රයේ කරුණු ටිකක් දැක්වෙනවා. විශිෂ්ට ඥානෙන් යමක් දැනගන්න ඕන නම් ඒ දැනගන්න තියෙන පංචවරණ ස්කන්ධය. විශිෂ්ට ඥානෙන් යමක් ප්‍රහීණ කරන්න තියෙනවා නම් ඒ ප්‍රහීණ කරන්න තියෙන අවිද්‍යාව බව තණ්හා දෙක. විශිෂ්ට ඥානෙන් යමක් සාක්ෂාත් කරන්න ඕන නම් සාක්ෂාත් කරන්න තියෙන විද්‍යා විමුක්ති දෙක. විශිෂ්ට ඥානෙන් යමක් වඩන්න තියෙනවා නම් වඩන්න තියෙන්නේ සමත විදර්ශනා දෙක කියලා. පින්නතුනේ මෙන්න මේක තමයි බුදුදහමේ එසෙන්ස් එක කියලා ගන්න පුළුවන්. මේක පින්නතුනේ කටපාඩම් මේ කරුණ හතර තියාගන්න. මේක ඇතුළත් තියෙන අභිඥා කියන සූත්‍රය. ඈ අභිඥා අභිඥා සූත්‍රය. අද අපි සාකච්ඡා කරේ අවිද්‍යා සූත්‍රය. අවිද්‍යා සූත්‍රයේ කරුණ 10 සාකච්ඡා කළේ. ඒක හරියේ මම දැන් කිව්වේ ඒට උඩින් තියෙන කරුණු හතරක්. අභිඥා සූත්‍රයේ අංගුත්තර නිකායේ. ඒ අභිඥා සූත්‍රයෙන් කියන්නේ විශිෂ්ට ඥානයෙන් දැනගන්න ඕන නම් දැනගන්න තියෙන පංච උපාදානස්කන්ධය. විශිෂ්ට ඥානයෙන් දුරු කරන්න ඕන නම් දුරු කරන්න තියෙන අවිද්‍යාව භව තණ්හාව. විශිෂ්ට ඥානයෙන් යමක් වඩන්න ඕන නම් වඩන්න තියෙන්නේ සමද දර්ශනා දෙක. ඒ නුවණින් යමක් සාක්ෂාත් කරන්න ඕන සාක්ෂාත් කරන්න තියෙන්නේ විද්‍යාවේ මුක්තිය කියන කාරණා දෙක. ඔක්කොම ටික මේ කාම එකේ තියෙනවා. ඔව්. ආර්ය සම්මාදිට්ඨියයි ලෝකෝත්තර සම්මාදිට්ඨියයි ඔය දෙකම සමානයි. ඒවා සමහර ඒවා දෙහික විතර සම්බන්ධ වෙනවා තියෙනවා. හැබැයි පංච නීවරණ ගැනදී අපි හුඟා සැලකිලිමත් වෙන කාරණාවක් තියෙනවා. බුදුරජාන් වහන්සේගේ බොහෝ සූත්‍රවල පංච නීවරණ තමයි විතර වෙන්නේ. හැබැයි අවිද්‍යා නීවරණ එක සඳහන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ හිතන්නේ පහ පංච නීවරණ දේශනා කරන්න කියලා. පංච නීවරණ දුරු කරපු අය දවසට දෙහෙකට නෙමෙයි මහා කල්ප 84,000කට දුරු කරපු අය බුදුහාමර පහළ වෙන කලිනුත් හිටියා. බුදුහාමරත් පංච නීවරණ මත ඉඳගෙන තමයි මුලදී ධර්ම දේශනා කළේ. හැබැයි බුදුහාමර කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ අවිද්‍යා කියන 6 වෙනි නීවරණ ලෝකෙට කියන්න. බුදුදහමේ නියමිතර නිවරණ පහක් නෙවෙයි නිවරණ හයක් තියෙනවා. ඒ නිවරණ හය තමයි එක පැත්තකින් දස සංයෝජන විදිහට ඇතුළත් වෙලා තියෙන්නේ. ඒකම තමයි ලෝභ දේශ මොහ කියලා ඇතුළත් වෙන්නේ. එහෙම ගිහිල්ලා ගිහිල්ලා එක එක ප්‍රභේද වලට ඔක ඇතුළත් කරනවා. ගිහිල්ලා අන්තිමට කෙලෙස් 1500 කියලා 1500 කටත් වඩා විශ්ලේෂණය කළා කියනවා. දැන් සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියලා වඩන්න කියලා කාරණා කීපයක් කියලා දෙනවා. සතර සතිපට්ඨානය, සතර සම්‍යප්පදාන වේදිය, සතර ඍද්ධිපාද, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොජ්ජංග කියලා තියෙනවා. ආරියසංගික මාර්ගය කියලා. ඒ සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම කියන බුදුහාම කියනවා ආරියසංගික මාර්ගය වඩන්න, එතකොට මේ 37ම වැඩෙනවා කියලා. ඊට පස්සේ කියනවා සත්බොජ්ජංග වඩන්න, එතකොට මේ ටික වැඩෙනවා කියලා. ඊට පස්සේ නෑ ඉන්ද්‍රිය ධර්ම පහ වඩන්න, එතකොට ඔක්කොම වැඩෙනවා කියලා. ඊට පස්සේ නෑ සීල සමාධි ප්‍රඥා වඩන්න, එතකොට ඔක්කොම වැඩෙනවා කියලා. නෑ ඊට පස්සේ නෑ සමාධි දර්ශන වඩන්න ඔක්කොම වඩනවා කියලා. ඊට පස්සේ නෑ එකම ඔබ ප්‍රඥා වඩන්න. එකම ප්‍රඥා වඩනකොට 37ම වැඩෙනවා කියලා. අන්නේ එක එක න්‍යායවල වලින් බුදුහාම දේශනා කරනවා. හරිය ප්‍රඥාවෙන් ඉන්නව නම් පින්තුනේ අනිත් ඉන්ද්‍රිය ධර්ම බෝධිපස්ස ධර්ම ඔක්කොම වැඩෙනවා. හේතුඵල ධහම ඇති වෙමින් නැති වෙමින් මේ තියෙන අනිත්‍යතාවය මෙනෙහි කරන වාරයේ හැකිතා දුරට වැඩි කරන්න. ඒක වැඩි කරන්න නම් හිත සමාධිමත් වෙන්නට ඕන. හිත සමාධිමත් වෙන්න නම් සිල්වත් වෙන්නට ඕන. කය වචනේ සංවර වෙන්නට ඕන. ඊට අදාළ සවස්වත් කල්යාණ මිත්‍රාස්ත්‍රයේ සද්ධර්ම ශ්‍රවණය මේ කරුණ වලින් උපකාරවත් බව නිතරම ලබන්නට ඕන. විශේෂයෙන් කරණීයමෙත සූත්‍රේන ಗುಣධම් අපි කාටත් ඒ සූත්‍රේ කටපාඩන්නේ. නමුත් ඒ කටපාඩම් වගේම පින්තුනේ ඒකේන ගුණාංග වෙන්වෙන්ව ලියාගෙන සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි කැමැති භාෂෙන් ලියාගෙන නිතර තමන්ට වැඩිපුර පේන තැනක නිතරම තියාගන්න. ඒ ගුණාංග දිනපතාම වැඩි කරගන්න බලන්න. දක්ෂ බව, ඍජු බව, නිහතමානී බව, සුවච බව, සුබර ගතිය, අනතිමානී ගතිය මේ හැම ගුණාංගයක්ම එන්න එන්නම වැඩි කරගන්න බලන්න. ඒත් එක තමයි පිනතුනේ මේ ගමන අපට වේගවත් වෙන. ඒ වගේම සත්පුරුසයන් නිතර ඇසුරු කරන්න, ඒත් එක ධර්ම සාකච්ඡා කරන්න, හොඳ දේවල් නිතර ඒත් එක ඉන්නට ඕන. දැන් ওই මේගිය සූත්‍රය කියලා සූත්‍රයක් කියනවා. ඒ මේගිය සූත්‍රය කියනවා නිතර දස කතාවල යෙදෙන්න කියලා. අප්පීච්ච කතා, සන්තුට්ටි කතා ආදී වශයෙන් කතා 10ක් ගැන කියනවා. අල්පේච්ඡතාවය ගැන කතා, විවේකී ගැන කතා, සතුට ගැන කතා, නිවන පිළිබඳව කතා, සීලය පිළිබඳව, සමාධිය ගැන, ප්‍රඥාව ගැන, විමුක්තිය ගැන මේ කරුණු ගැන නිතර නිතර කතා බහ කරන හැම වෙලාවෙත් එක සාකච්ඡා කරන්න කියලා. නැයි පින්නතුනි ඒක එක න්‍යායවලින් කරුණු විවිධ තැන්වල සඳහන් වෙනවා. අපි දක්ෂ වෙන්නට ඕන එක තැනක කියපු කරුණක් තව තැනකදී කියන්නේ කොහොමද? දැන් මේ අභිඥා සූත්‍රය ගත්තොතින් ඇත්තෙම මේ අභිඥා සූත්‍රයෙන් කියන්නේ මොකද්ද? අභිඥා සූත්‍රයෙන් කියන්නේ මේ සතර ආර්ය සත්‍ය මේ කියන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? දුක සත්‍යය. අවිද්‍යාවයි කියන්නේ මොකද්ද? තෘෂ්ණාවයි කියන්නේ. සමුදය සත්‍යය. ඊළඟට සමාධි ප්‍රඥා වඩන කියලා කියන මොකද්ද මේ? මාර්ග සත්‍යය. ඊට පස්සේ විද්‍යාව සාක්ෂාත් වෙනවා කියලා කියන විමුක්තිය සාක්ෂාත් වෙනවා කියන මොකද්ද මේ? නිරෝධ සත්‍යය. පින්නතුනේ බුදුදහමේ කොතන ගත්තත්, ගාථාවක් ගත්තත්, සූත්‍රයක් ගත්තත් ඒක මේ හතරම විස්තර නැත්නම් එක සත්‍යයක් විස්තර වෙනවා. එකක් විස්තර වුණත්, හතරක් විස්තර වුණත් අපි දක්ෂ වෙන්නට ඕන මේ කියන්නේ මොකද්ද කියලා තේරුම් අරගෙන ඒක බෙදලා ගන්නට. ඒ සඳහා පිනතුන් නිතර අපි සත්පුරු ශාස්ත්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. නෑ දස පාරමිතා වෙනස්. ඒක වෙනස්නේ. මේක තමයි ඇත්තෙන්ම සම්පූර්ණ නිවන් මාගේ වා පැහැදිලිවම දැක්වෙන කාරණා ටික අනුපිළිවෙලින් මේ තියෙන්නේ. දැන් මේකම තමයි සීල සමාධි ප්‍රඥා කියලා කියන්නේ. දැන් මේක තමයි ඉන්ද්‍රිය ධර්ම කියලා කියන්නේ. මේක තමයි විවිධ න්‍යායවලිය සත්බොජ්ජංග කියලා වටත් බෙදලා ගන්න පුළුවන් වුණා. එක එක පදණම් වලට බෙදලා යනවා මේවා. හැබැයි කුමන බෙදලා ගියත් බුදුදහමේ දුකෙන් නිදහස් වෙන මාවත කියලා ගත්ත කරුණු ඔක්කොම ටික සතර සතිපට්ඨාන තුළ බොනු කරන්න පුළුවන්. හැබැයි සතර සතිපට්ඨානේ වැඩෙනට ඕන පරිසම්පාදයේ පිළිබඳව දැනුම සහිතව. ඒ නිසා තමයි බුදුහමන දේශනා කළේ සම්බාස සූත්‍රී ජානතෝ අහං වික්ඛවේ පස්සතෝ ආස්වානං කයං වදාමේ නො අජානතෝ කියලා. ආස්ත්‍රවං ශේකිරි මම දේශනා කරන්නේ දන්න කෙනාට දකින්න කෙනාට කියලා. ගමනක් යන්න ඕන වාහන නගින්න ඕන යන තැන මොකද්ද කියලා දැනගෙන. ඇඩ්‍රස් එක අරගෙන. නැත්නම් GPS එක හරි ගහගෙන තමයි වාහනේ එළියට දාන්නේ. නැතුව කොහෙරි යන්න කියලා කිව්වොත් ඉතින් කොහෙරි රවමක් ගහලා එන්න පුළුවන්. නමුත් තැනකට නිශ්චිත තැනකට යන්න බෑ. දැන් භාවනා කරන්න කියලා වත් භාවනා කරන්න පටන් ගත්තොත් රූප ටිකක් බල බල හිමින් ඉන්න පුළුවන්. හිත ටිකක් සමාන. නමුත් කෙලෙස් නිවෙන මාවතකට Taman ගියා වෙන්නේ නැහැ. ඒ නිසා හරියට Taman වඩන මාර්ගය ගැන දැනුමක් සහිතව තමයි පටන් ගන්නට ඕන. ඒක වඩපු තරමට Tamanට කෙලෙස් අඩු වෙනවා. හරියට අන්ධකාරයේදී ආලෝකයේ තියෙන වෙලාවක ලියුමක් ලිව්වොත් ලයිට් එක ඕෆ් කරත් ලියුම ඉතුරු වෙන්නේ. ලියුම නෑනේ මැකිල යන්නේ කරන්ට් එක ඕෆ් වුණා කියලා. ඒ වගේ තමයි හරි දැක්මකින් යුක්තව Taman දහම් මගේ වඩනවා නම් වඩපු ප්‍රමාණය Tamanට කෙලෙස් අඩු වීමක් තියෙනවා. ඒක ස්ථාවර තත්ත්වයකට යනවා. අනේ වෙනතනේ මේ අද කියපු කරුණු ටිකක් සමස්තේ යම් කිසි කරුණු ටිකක් මේ අත්පත් දෙකාවෙත් තියෙනවා. ඇත්තෙම අපි ධර්මදේශනාවට සමගාමීව අපි උත්සාහ කරනවා මේ අත්පත්‍රිකාවක මේ අතන දෙන්න. ඉතින් ඒවත් ප්‍රයෝජන ගන්න. ඒක ප්‍රයෝජනයක් වෙන්නේ නැති කියලා හිතනවා නම් කියලා යන තැන් තැන්වල දාලා යන්න එපා. මේ ධර්මයට අපි ගෞරව කරන්න ඕන කරන තරමට තමයි ධර්මයේ Tamanට ධර්මයේ ලැබෙන්නේ. Tamanට ඒ ධර්මයෙන් ප්‍රතිඵල ලැබෙන්නේ. ඒක නම් වාසලකිලිමත් වෙන්න මේව නිකන් නෙවෙයි ඔබට ලැබෙන්නේ. ඔබ සතර මුගා පින් කළා ප්‍රාර්ථනා කළා. ඒ ප්‍රාර්ථනාවට ඒ පිනට අවමන් කරන්න එපා. එහෙම නොතින් කාලෙකටයි ධර්මයක් අපට ලැබෙන එකක් නැහැ. ආ ඒ නිසා ධර්ම ගෞරවය ඇති කරගන්න. ඔව් අපි ඉතින් ඒක අන්වර්ථයෙන් අපි කියන්නේ ලාංකික බෞද්ධයන් ඉතින් අපි කියනවා අපිට ඉතින් බුදුහාමුදුර කෙනෙක් වගේනේ. සාමාන්‍යයෙන් ඉතින් බුදුහාමුදුර ජීවත් වෙච්ච කාලේ ඉතින් සරියුත් මුගලන් හාමුදුරුවෝ ගැන එහෙම කිව්වා. මහා කච්චර් හාමුදුරුවෝ ගැන එහෙම කිව්වා. දැන් වෙනත් රටකවල ගිහිපු හාමුදුරුවෝ කෙනෙක් ගැන ඒ රටේ අය එහෙම කියන්නත් පුළුවන් ඉතින්. ඒක අනවර්ථ නාමයක් ඉතින් ඒ පුද්ගලිය යොදාගත්ත එකක් ඉතින් ඒක අපි ගෞරවයට එහෙම කියනවා. ඉතින් අපිට බුදුහාමුදුරුවෝ වැඩි වගේනේ ඉතින් මේ බුදුහාමුදුරුවෝ ඒ නිසා තමයි. මොනවද පින්තුනි මේ රැස් කරගත් උතුම් පින් හැම අනස්සන්සෙන් අප නමින් මියගේ ඥාතිවරු මේ පින් දැක සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. සම්මෙත් දෙස්කේ දෙවියනොත් තින්ගමිට දෙවියනොත් මේ පින් අනුමෝදන් වේ යත්තන්ගේ සබ සම්පතු වර්ධනය කරගන්න ගමන් ඔබත් ලෝකියත් දහමත් බොහෝ කලයක් රැක දෙත්වා කියන ප්‍රතිමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සැස්තරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් ආනිසංසයෙන් පින තුන හැම දිනාටම මෙලොව වශයෙන් නිරොග් නිරෝගී සම්පත් සැලසේවා. වඩ වඩාත්ම මේ ධම්මග වඩන්නට ශක්තිය ධෛර්යය නිරෝගී භාවය දිගාසිරි සම්පත් සැලසේවා. වඩ වඩාත්ම මේ සම්බුද්ධ ශාසනය තුළම අප්‍රමාදීව ගුණධම් සම්පූර්ණ කළ තමන්ගේ ආධ්‍යාත්මික අභිවෘද්ධියන් සපුරා ගැනීමට ඔබ හැම දෙනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දුක්ඛම් පන්තා ච නිදුක්ඛා භයං පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිස්සෝකා අන්තෝ සම්බේති පානිනෝ දුකින් පේලෙන සත් දුකින් මේදත් බියෙන් පේලෙන සත් බිය නැති වෙත්වා සොවින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.